තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත් මේ තම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් සතියේ ඉරිදා දිනයන්හි පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ 15 වෙනිදා අද දවසේදී ධර්ම සාකච්ඡා සඳහා සත්‍යතුමා අපිට පසුගිය සතියේදී කිසියම් ඉංගියක් ලබා දුන්නා මොන සූත්‍ර දේශනාවන්ද සාකච්ඡාවට ගන්න කියලා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරනවා සත්‍යතුමානි අපිට ඒ සූත්‍ර දේශනාවන් පහදා දෙන්න ඉන්න අනුතුරු අපිට පුළුවන් සාකච්ඡාවකට එළඹෙන්න. තෙරුවන් සරණයි සත්‍යතුමානි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. අපි ශාස්ත්‍රඥ වහන්සේ වහන්සේ අපි පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ කෘතඥතාවයෙන් නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. අද සාකච්ඡා කරන්නට හිතාගත්තේ අපි පඨම කෝසල සුත්ත අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතයේ මහා වාක්‍ය 9 වෙනි සූත්‍රය. මේ සූත්‍රය යෝජනා කරනකොට මා දන්නේ කවුද යෝජනා කරේ කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ විස්තර කරන්නට කියලා ඇයි අප මේ සූත්‍රය සාකච්ඡා කරන්න හිතාගත්තේ, මොන කරුණුද වැඩිපුර දැනගන්නට ඕනේ කියලා. කවුරු ඒ යෝජනා කරපු කවුරුන් හෝ ඒගෙන කතා කරන්න පුළුවන් නම් හොඳයි, නැත්නම් අපි සූත්‍රයේ දිගට සාකච්ඡා කරමු පොදු වශයෙන්. එහෙම කවුරුත් ඉන්නවද දලුවත් මහත්මයා? මං හිතන්නේ සත්‍යතුමානි අද ජයන්ත මහත්මයා සම්බන්ධ වෙන්නේ. ජයන්ත මහත්මයා යෝජනා කළා වගේ මට මතකයක් තිබුණේ. තස්මින් පින් මි නිබින්ද තිරාජ්‍ය තේපප ඒගෙන් කලකිරිලා ඒ කෝසල ජනපදයේ ගත්තොත් ඒක තියෙන ඉහළ දේටත් කලකිරිනවා. ඇල්මක් ඇති කරගන්න පගිවෙ හීනසින්. පගිව කියන්නේ ඒ කියනුම කවරේද කියලා කියන්නේ හෙළබසින් ඒක කිය අහන්න දෙයක් නැහැ. ඊට වඩා අඩු තත්ත්වයකට කලකිරිනවා කියන්නේ සුතවත් බව. ඒ මුල්ම මේ මනුස්ස ලෝකේ මනුස්ස හැට දකින්න පුළුවන් දේ ගැන කියනවා. ඊට පස්සේ මේ විශ්වය පිළිබඳ උන්වහන්සේ කතා කරනවා. අපි තථාගතයන් වහන්සේට අහුන් කන් දීලා තියෙන නිසා ඒ ගැන පුදුමයක් නෑ. නමුත් ඒක හිතනකොට මේ විශ්වය පිළිබඳ විඥානයේ 31 පැවැත්මක් ගැන පවතින තත්ත්වයන් 31ක් ගැන ආයේ කාගෙද මයික්‍රොෆෝන් එක තියෙන කර්මාකරයේ කිච්මා ගන්න ඕෆ් කරගන්න. ඒ ලෝක 31ක් ගැන බුදුරජාන් වහන්සේ කතා කරනවා. ලෝක 31ක් කියන්නේ විඥාන ස්වરૂපයන් එක එක තත්ත්වෙන් පවතිනවා. මේක දෙකට ගණන් ගත්තාම තේරෙයි. අර විභව තණ්හා කියන එක නේද? ඔය විභව තණ්හාවට එන්නේ මේ තථාගතයන් වහන්සේව කියලා දෙන මේ 31 ගැන දන්නේ නැති හින්දා. 31 ගැන දන්නේ නැති. මේක ඊට වඩා වෙනස් විදිහකට කියන්නේ. එතකොට යාවතා භික්ඛවේ චන්දම සූර්යා පරිහරಂತಿ දිසා භාන්ති විරෝචමානා තාව සහස්සදාලු. මේ සහස්සදා ලෝක සහස්සී ලෝකේ කියලා කියන්නේ ලෝක ධාතු 1000ක් එකතු වෙනවා කියන එක. මේ සූර්යාලෝ සූර්යාගේ පැවැත් බලපෑම තියෙන පළාත. එතකොට එතෙන්දී උන්වහන්සේ කියනවා මේ සහස්සදා ලෝකේ ඉරවල් 1000 හඳවල් 10 ගන්න. ඒ වගේ මිනිස් ලෝකවල තියෙනවා. එතකොට දැන් අපි කතා කරන ලෝක 31ක් ගැන කතා කරන ඒවා 10 ගණක් තව තියෙනවා. දහසක්. එතකොට දෙන්නේ උන්වහන්සේ මම ඒ ගැන කියන්න නෙමෙයි හදන්නේ. හරිද? මේ කරුණ 10ට යන්න හදන්නේ. නමුත් ඒ කියන්නේ හිතන්න ඕන දෙයක්. එක තැනකදී උන්වහන්සේ කියන එක ලෝක ධාතුවක බුදුරු දෙදෙනෙක් එකවර පහළ වෙන්නේ නැහැ කියලා. අනිත් ලෝක ධාතුල මේ වෙනකොට ඉඳින් දිනනවා. යාවතා භික්ඛවේ සහස්සී ලෝක ධාතු. මේ සහස්සී ලෝක ධාතු කියන එක තියෙනවා. ඒ මහා බ්‍රහ්ම තත්ථ අග්ගං අක්කාය මේ මහා බ්‍රහ්ම කියන ඒ ඇත්ත අපිට දැකලා කිව්වට ඒ විඥාන ස්වરૂපේ දිනුවක් ලබාගෙන තත්ත අග්ගං අක්කාය ඉහළම එකන අය ඊට පස්සේ මහා බ්‍රහ්මනෝ භික්ඛවේ අත්ථේවඤ්ඤ තත්ත අත්ති විපරිණාම මේ මහා බ්‍රහ්ම කියන එකනට මං එක්කෙනා කියන එකෙන් තේරුම් ගන්න ඕනේ ඊට වඩා සත්ව භාවයක් කියලා හිතන්න ඕන අපි දැන් දන්නේ නැතු. අත්තේ වඤ්ඤ තත්තං යත් විනස් බවට පත් වෙන අත්ති විපරිණාම එයාටත් විනාශ වීම තියෙනවා. ඒ කියන්නේ ස්ථාවර තත්වයක නැහැ. ඒක හොඳ දෙවල් ඉගෙන ගන්න. ඒවම් පස්සම් භික්ඛවේ සුතවරි ශාවකෝ තස්මින් පිනිබින්දති. මේ දහම් කරුණු දහම දන් සුතවත් ආරි ශ්‍රාවකයා ඕ ආරි ශ්‍රාවිකාව ඒ ගැනත් කලකින ඒකට ඇලින්න හදන්නේ ඒක අගේ කරන්නේ තස්මින් නිබ්බින්දන්තු ඒක අගේ නොකර ඒකට ඇල්මක් නැතුව අගේ විරජ්‍යති. එතන මේ මුළු දාස දහසක් ලෝක ගැන වල තියෙන ඉහළම தત્ත්වය තමයි සහස්සී ලෝක ධාතුයි. දස දහසන් සහස් දහස් ලෝකේ. එතකොට ඒකෙත් ඉහළම තැන ඉන්න එයාගේ කරන්නේ පගේ වෙහිනාස්මින් එහෙනම් ඊට වඩා අඩු තත්ත්වයක් ගැන කවර කතාද කියලා ඒක හොඳට හිතන්න ඕන. අපේ විඥාන ස්වરૂපයත් අපේ විඥාන ස්වરૂපයත් ඒ තත්ත්වයට නඹුරු කරගන්න පුළුවන්. අර උපේක්ඛාව දිනු කරනවා කියලා අර මේ ධාතුව එතකොට මුලින්ම උන්වහන්සේ ප්‍රසේනජිත් කෝසල ගැන කිව්වා. ඒත් ප්‍රසේනජිත් කෝසල ගැන එයාවත් ගණන් ගන්නෑ. එහෙමනම් ඊට වඩා පොඩි දේවල් අගය කරන ගතියක් තියෙනවා මේ පෘථුවිය ගැනව කියන්නේ. දැන් අපි පෘථුවියත් එක්කනේ තාම පොරබදන්නේ. පෘථුවියත් එක්කයි පොරබදන්නේ. පෘථුවිය ගහකට, පෘථුවියේ විකරලකට, පෘථුවියේ යකඩ කෑල්ලකට, යකඩ කෑල්ල එකතු කරගත්තේට, පෘථුවියේ ටෙක්නොලොජි එකට, පෘථුවියේ වර්ණයකට, පෘථුවියේ වතුරකට තමයි අප මනසින් කලබල කරගන්නේ. ඒ වගේ හැදිච්ච ස්ත්‍රී පුරුෂයන්ට දුවා දරුවන්ට මේක ගැඹුරින්ම හිතන්න ඕන දෙයක් එතකොට. එතකොට ප්‍රසේනජි කෝසල එකෙන් අයින් වෙලා යනවා නම් එකෙන් විනාශ වෙටවා නම් ඊට වඩා පහළ දෙයක් ගැන කවර කතාද කියලා. ඊට පස්සේ එනවා සහස්සී ලෝක ධාතු. ඒ මේ පෘථිවි 1000ක් එකතු වෙච්ච තැනක් තියෙන මේ යුනිවර්ස් එකේදී ඒවා ඔක්කොම එකතු වෙච්ච තැන ඉහළම තත්ත්වයේ ඉන්නේ මහා බ්‍රහ්ම. ඒ මහා බ්‍රහ්ම පවා වෙනස් වෙනවා. එතකොට සුතවත් ශ්‍රාවකයා ඒ බ්‍රහ්මත්වයේ ගැන ඒක පවාගී කරන්නේ මං එකද නිබ්බින්දාන්ත කියලා අපි කියන කලකිරිනවා කියලා කලකිරිනවා කියන වචනේ. ඒතර මොඳ නැති වුණත් අපි සිංහලෙන් කියවට ඒක හොඳයි දැන් දිතා ගන්න. ඒක අගේ කරන්නේ. ඒකින් වින්දනයක් ලබන්නේ. එහෙම කලකිරලා අග්ගේ විරජ්‍යති මුළු දසදහස් අනේ සහස්‍රී ලෝක ධාතුවේ තියෙන ඉහළම තත්ත්වයටත් කලකිරනවා. එතකොට ඊට වඩා අඩු තත්ත්වයක් ගැන කවර කතාවක්. හෝතිසෝ භික්ඛවේ සමයෝ යෝ අයං ලෝකෝ සංවර්ධති. මේ කාලයක් එනවා මේ ලෝකය සංවර්ධනය වෙනවා. මේ තියෙන තත්ත්වෙන් ගිහිලා ගිහිලා ගිහිලා ඉලිවරයක් වෙන්න පටන් ගන්නවා. අවසානයක් වෙනවා. සංවර්තමානේ භික්ඛවේ ලෝකේ. ඒ භුයේන සත්ත ආභාසර සංවර්ධනික. ඒ අපි කියන කල්ප විනාශය කියලා නැත්තම් පෘථුවියක් නැහැ. ඒතර පෘථුවි සහිතව දැන් අපිට පෘථුවි සහිතඟවලනේ තියෙන්නේ. චධාතු ආයතනනේ තියෙන්නේ. චධාතු සත්‍යන්නේ තියෙන්නේ. ඒවා ඒවට ඉන්ටතන නැති වුණාම ආභස්ර සංවර්ධනය කියනවා. ආභස්ර තත්ත්වය යනවා. තත්ත්වේ තත්ත හොන්ති මනෝමයා පීති භක්ක සයම් පබා අන්තලික්කතරා සුභට්ටායනෝ චිරන් දීගමත්තානං තිත්තං. ඒට මේ සත්‍ය බොහෝ ලෙසින් වැඩිපුරම ඒ මනෝමය සුවසේ සිටින තමන් යාළුවෝ අන්තලිකතර අන්තරීක්ෂයේ ගමන් කරන්න පුළුවන් ඒ කට්ටියට සුබත්තායන සුබත්වයෙන් දැකලා තින්නේ එකින් ආබස්සතක් චිරන් දීගි මත්තානන් තිත්තා බොහෝ කලක් ඒකේ ඉන්නවා. දැන් එතකොට පෘථුවි සහිතව ඉන්න අප පඨවි ධාතු සහිතව ආපෝ ධාතු වායෝ ධාතු සහිතව ඉන්න අප දැන් හිතන්න ඕන අපි මේ පොර බදන්නේ හීන හීන දෙයකට තමයි. මේ ඊළඟට ආභස්ර තත්ත්වේ ඉන්නකොට එතෙන්දි කියනවා ඒ ආභස්ර තත්ත්වේ වෙනසක් වෙනවා. ආභස්ර නම් පික්කේ දේවානම් අත්ථේ වාඤ්ඤ සත්තං අත්ථි විපරිණාම. ඒකේ හොඳ දෙයක් මේ විශ්වයේ සම්පූර්ණ අපි කියන්නේ ලෝක විනාශ වෙනවා කියලා අපි ලෝක විනාශය කියලා කියන්නේ ඒ වචනේ ඇත්තට හොඳ නැතු වුණත් මේ පෘථුවිත්වයේ අතුරුදහන් වෙලා යනවා. මේක විනාශ වෙලා යනවා. ගිනි අරගෙන හරි එහෙම නැත්නම් වතුර හරි කොහොම හරි සත්වයෙකුට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට යනවා. දැන් පෘථුවියම ගිනි ගත්තොත් එහෙනම් හදත් ඉරහඳ ඔක්කෝම විෙනස් වුණහම්. එතු දැන් අපි මනුෂ්‍යය හැටීදින පටවි්‍යාපූ තේජෝවායෝ ආකාස විඤ්ඥානත් එක්කැන. ඒ පටවි්‍යාපූ තේජෝවායෝ නැතිවෙච්චත ගැතැනැදී මනුෂ්‍යත්වයට හැඳෙන්ට බෑ මම කියල තර්ත්යන්නේ විඤ්ඥාන සුරූපයට අත්තවාදට යන්න පවන්දේ ශස්වතවාදට යන්න අත්තේ අපිටෙන් දන්න හිද කිය. ඒත් ඒ ඇත්ත බුදුහාන්රු කියන බොහෝ සෙීමේ ඇත්ව තුර ආබස්සර තත්ත්වයන. එතුට ආබස්සර ඇත්තු තමා ඉහළම තත්ත්වය සංවර්තමාන කාලයේදී. එතකොට ආබස්සර නම් භික්ඛවේ දේවානං අත්ථේවඤ්ඤ තත්. ඒ ආබස්සර දෙවියන්නුත් වෙනස් වෙනවා. වෙනස් වෙලා යනවා. මේ තත්ත්වය අවබෝධ කරගන්න ආර්ය ශ්‍රාවකයා ඒ කියන්නේ මේ ඇහුම්කන් දෙන අප මේ තථාගතවරේ අර සහස්සි ලෝක ධාතු දැන් පහළ වෙලා ඉන්න අපට ඒක ලෝක ධාතු වෙට මේ හරහා ගියා උන්වහන්සේ ශාරීරිය පාවිච්චි කරලා තුසිත ඉඳලා ඇවිල්ලා මායාට දාව ඇවිල්ලා මේකට කතා කරලා ගියා අපට ඒ ඒ ඒ වචන අපට ඇහෙනවා මේක ආම දුර්ලභ අවස්ථාවක්. එතකොට ඒ සුද්ධපත්තරි ශ්‍රාවකයා මේ ධර්මයට අහුම්කන් දෙච්ච එකනා ඒකටත් කලකිරන මොකේද ආබස්සර தത്വෙට ආබස්සර தത്വෙට යන්නේ විඥානත්වය තියෙන හින්දා ඒකට කලකිරනවා. ඒ ආබස්සරයට කලකිරෙනවා නම් අගේ වෙහිනස්මින් ඊට මෙහා තියෙන සවිඥානික තත්වයන්ට මේ ඇතුලේ දඟලන දැනෙන ගතියට අගේ කරන්නේ ටිකක් හොඳට හිතමු අපි ඊළඟට දසීමානි බික්කවේ කසිනායතන මම මේකින් ඉවර කරන්න නේද දෙතුර කතා කරන්න පුළුවන් ගත් දේවා. කසිනා යතන දැන් අපි දන්න වචනේ මොකද්ද කසින භාවනා කියලා. අපි මේ පැය දෙකේදී ආ මේකින් පස්සේ තව කෙනෙක්ගෙන් අහන්න හිතා ගන්න එපා මං අපි අහලා තියෙන එක මෙහෙම අහලා තියෙන ඒ හරියද මෙහෙම කතා කළා ඒක නෙපා මේක තේරුම් ගන්න. මේ කසිනා කසින ආයතන අර අපිට මතකද ආයතන කියලා තව හතරක් ඉගෙන ගත්තා. මේ ශරීරයේ තියෙන හැකන දිවනාසය ගැන නෙවෙයි කියන්නේ මනෝ නෙවෙයි. ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නිවසඤ්ඤා නාසඤ්ඤායතන ඔය ආයතන. ආයතන ගැනත් අපි මේ ධර්ම ශ්‍රවණ සිසිලස බොහොම පිං ඒගෙන අපිට ඇස්සරලා දුන්නට තව ධර්මදර ඇත්තන්ගෙන් අහන්න ලැබෙන මනුෂ්‍යයන්ගෙන්. එතකොට මේ ආයතන 10ක් තියෙනවා කසින ආයතන. යමක් ගැන වැඩ කරන්න පුළුවන් මේ අපට දැන් තියෙන මනෝ කියන එක අරගෙන පඨවි ආපෝ තේජෝ වායු ආකාශ ඉන්න නිසා චක්කුසෝත ගාන ජීවකාය මනෝ ආයතන පාවිච්චි කරන නිසා මේක පතුරවන්න පුළුවන්. ඔන්න ඊළඟට කියන වචනේ බුදුහාමුදුරුවෝ පඨවි කසින මේකෝ සංජානනාති. මේ පඨවි කියන මේ පඨවි කෘෂ්ණත්වය පඨවිය කියන මනස පුතුල කරන්න පුළුවන් තත්වයක් තියෙනවා. පඨවි කසින සමහර කෙනෙක් පඨවි කසින කෘෂ්ණත්වය ඒ ආයතන සංජානාති හොඳට හඳුනා ගන්නවා. ඉති සංජානාති උද්ධං අදූ තිරියං මුළු හැම පැත්තටම උඩ යට හරහට ඊළඟට හොඳ වචනයක් තියෙනවා අද්වයන් එයා වෙන ආලෝක තත්ත්වයක්වත් පාට තත්ත්වයක්වත් මේ දකින්නේ පෘථුවි තත්ත්වය අපමණ අහවල් තන නෙමෙයි මුළු පැවැත්ම තුල්ම දකින්නේ ඒ පඨවි කියන පඨවි ඒ අපි පාවිච්චිනේ කසින කියන වචනේ. ක කසින භාවනාවයි කියන වචන ගන්න එපා දැනට. දැනට ඒකත් එක්ක තමයි යන්නේ. නමුත් ඒක හඳුනා ගන්නවා පෘථුවිත්වෙන් හඳුනා ගන්නවා. දෙවෙනි එක අපි දන්නවා ආපෝ කසින තේජෝ කසින වායු නීල පීත ලෝහිත ඕදාත ආකාශ. ඔන්න ඊළඟට දැන් අප පොදු සම්ප්‍රදාය tattwe ගෙනගෙන තියෙන ආලෝක කසින. ඒක නෑ බුදුහාඳුර හැමතිස්සෙම කසින ගැන දේශනා කරනකොට විඥාන කසින ආකාශ කසිනින් පසින් විඥාන කසින මේකෝ සංජානාති උද්දං අදෝ තිරියං අද්යං අපමාන. ඔය අද්යං කියන එකත් හොඳ වචනයක්. දෙකක් නෑ මේකම විතරය දකින්. ඉමානි කෝපිකේ දස කසිනා යතන 10 ඔන්නෝකයි. ඒ කියන්නේ මනෝ කියන தත්ත්ව පුතුල කරලා ඒ විදිහටම දකින්න පුළුවන්. ඔන්න දැන් අර කාස්කෝසල ජනපදයේ රජතුමා ගයි කිව්වා. ඊට පස්සේ සහසි ලෝකධාතු මහ බ්‍රහ්ම මේ ලෝක මුළු මුළු විශ්ව ධාතුම විනාශ වෙන තැන ආභස්ර தත්වේ ඉහළයි කිව්වා. දැන් කසින தත්වයල කියනවා ඒත දග්ගම් බික්කෙවි ඉමේසම් දසන්නම් කසිනා යතනාන. මේ මිනිස්සු පණුවෙක් විදිහටම ගන්න එපා විඥානත්වයට අවිල්ල බලන්න. මේ අහවලා ගෑනු පිරිමෙම් හාමුදුරු ශරීර සිංහල බෞද්ධ ශරීර ඒ ඔක්කොම අයින් කරන්න. පගේ ඒවා හීනම தත්වයක්. මේ මාතෘකාවිනකොට පමණ මනුෂ්‍යත්වය නිග්‍රහ කරනවා නෙවෙයි හොනේ මේ தත්වය. දැන් සහසි ලෝක ධාති බ්‍රහ්ම tattvene අග්ගයි කිව්වේ එහෙනම් මනුෂ්‍ය tattve යගේ කරන්න බෑ එතකොට කියන්නේ. අගේ කරන්න බෑ කියන්නේ බුදු වාසියක් තියෙන හැබැයි. බුදුරෙක් මේ හරහා යන හින්දා. ඇවිදලා යන හින්දා පෘථුවියක් තුල. එතකොට විඥාන කසිනේ තමයි ඉහළමයි කියන්නේ. එතකොට උන්වහන්සේ ඊළඟට කියන හොඳම දෙයක් තථාගතවරයෙකුට පමණයි කියන්නත් පුළුවන්. ඒවං සංඤිනෝපිකෝ භික්ඛවේ සම්ති සත්තා. ඔය විඥානත්තේ පමණක්ම දකින්න සත්තු ඉන්නවා. ඒක වරදවා අරගෙන යුනිවර්සල් කොන්ෂස්නස් එක ගැන කතා කරන්නේ නොන් ඩුවලිටි යය වෙන්න පුළුවන් ඔය தත්ත්වයටත් යනවා ළමලා. එවගෙන හිතන දෝන කාරණා දන්නේ. ඒවං සංනිනෝපිකෝ භික්ඛවේස අන්තිසත්තම් මෙහෙමත් සත්ව කොටස් ඉන්නවා මේ සංඥාවෙන් පමණක් ඉන්න. බලන්න බුදුහාමුදුරේ දන්නේ නැන් කියන්නේ එහෙම. ඒවං සංනීනම්පිකෝ භික්ඛවේ සත්තානං අත්ථේවාඤ්ඤ තත්ත. ඔය මුල් විඥානත්වයේ පමණක්ම දකින්නේ. පෘථුවිත්තේ ආපෝත්තේ ගෝම් පහු කරගෙන ගිහිල්ලා මේ විඥාන ස්වરૂපේ පමණක් දකින්න. ඒ සත්‍යිනු අත්තේ වඤ්ඤ තත්තං අත්‍රි පරිණාම. ඒ කට්‍යත් වෙනස් වෙනවා. ඒකෙත් වෙනසක් පේනවා. ඒවම් පස්සම් බික්කවේ සුතවාරී ශාවකෝ මේ විදිහට අවබෝධයක් ඇති කරගන්න සුතවත් අරිය ශ්‍රාවකයෝ අරිය ශ්‍රාවිකාවෝ අපි අපගෙන හිටමු අප නිබ්බින්දති විඥාන කසිනත්වේ පවා ඒ ආයතනයේගෙන පවා කලකිරෙනවා. ඒක ඉන්ට තැනක් නෙවෙයි. ඒක හොඳ ටෙන්ට් එකක් නෙවෙයි. ඒක හොඳ වාහනයක් නෙවෙයි භවයේ යන්ත. එහෙම කතා ඒකත් වෙනස් වෙනවා. ඒකෙත් රෝද කැඩෙනවා. ඒකෙත් මෝටරේ නතර වෙනවා. ඒකෙත් ෆියුස් යනවා. තස්මින් නිබ්බින්දන්තු අග්ගේ විරජ්ජති. ඒ කියන්නේ කසිනා යතන අතරින් ඉහළම කසිනෙන විඥාන කසිනේ පවා ඒගෙන පවා ඇල්මක් ඇති කරගන්නේ නැහැ. ඒක හොඳ තැනක් ඉන්න කියලා එතෙන් සෙටල් ඩවුන් වෙන්න. පගේ වෙහිනාස්මින් එනං මෙහාගෙන කවර කතාද? එකෙන් පෘථුවිය ආපෝත්වේ තේජෝත්වේ ඒ වගේ කතාව කවර කතාද කියනද? පගේ ආය අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ විභායතන හයක් මේ හතක් තියෙනවා ඊළඟ කාරෙන් දෙටින්ට. ඒකත් හොඳයි. අර මේ විභව තණ්හාව ගැන තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. මේ අභිභායතනය ගැන අර පංච උපාදාන කන්ද රාග දෝෂ මෝහණං දිවගාල රස විඳලා එකෙන් අයින් වෙන්න වගේ පුළුවන් බව තිබුණාට මේක නම් වචනෙට තථාගත ධර්මයට අනුව පමණයි විසඳන්න වෙන්නේ. මොකද මන් දන්නේ මොකද්ද කියලා. අපි ඊකට මේ පහ පස්වෙනි කොටසට ධර්මයේ කරුණු දන්නේ නැත්නම් මේ ගැන කතා කරන්න අපටත් කියලා දෙන්න. සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රයන් වුණාට පි. සාදු සාදු සාදු සතුටුමනි. හොඳයි අපි ධර්ම සාකච්ඡාවට එළඹෙමු. මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නම් චිත්‍ර රාජපක්ෂ මහත්මියට ආරම්භයක් දෙන්න සාකච්ඡාවට. සතුටක් දැනෙනවා. ඒකත් අර විඳින සතුටකට වැඩි ඒ දේවල් ඒක අහපු නිසා නෙමෙයි අවේදිත සුඛය කියන එක. මේ සත්‍ය සත්‍ය අපි දකින්න දකින්න පොඩි පොඩි තැන්වලදී හරි ඒ සත්‍ය දකිනකොට මේක මෙන්න මේකයි සත්‍ය. එහෙමනම් මේන් පහළ තියෙන හැමදේම අපි තීරුම් ගන්න ඕනේ මෙන්න මේ මේ නිසා මේක මේ නිසා මේක නැත්නම් මේක නැත්තම් මේක නෑ නේද? ඒ අදි වශයෙන් අපි ඒ තර්කානුකූලව හිතන වගේම භාවනාවකදී ඒ තත්වයන්ගේ ඉඳලා පහළට ඇත්තටම තීරුම් ගත්තොත් කියන හිතෙනවා යම්කිසි කෙනෙකුට නියම විමුක්තියක් ලැබෙන්න පුළුවන්. වැඩියෙන්ම හිතට දැනුණු දේ තමයි ධර්මාවබෝධයෙන් කලකිරීම කියන එක සතුටින් සිටුවේ යුතු දෙයක් කියන එක සත්‍යතුමනි. තෙරුවන්. තෙරුවන් සරණයි චිත්‍රරාජ් වක්ස් මහත්මිය. චිත්‍රරාජ් වක්ස් මහත්මිය අද දවසේ සාකච්ඡාව තේරුම් ගත්ත ආකාරය අපිට පැහැදිලි කළේ. ඉතින් මම ගෞරවයෙන් දිල්රුක් මහත්මයාට යොමු වෙන්න කැමතියි. දිල්රුක් මහත්මයා ඔබතුමා තියනවාද අදහසක් හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න? අවසරයි සත්‍යජීත් මහත්මයා, තෙරුවන් සරණයි දරදත්ත මහත්මයා. මම බෝඩ් එක ප්‍රමාද වෙලා සම්බන්ධ වුණේ ඒක නිසා අනිත් කල්යන මිත්‍රෙන් ගිය අදහස වලට අහලා මම පස්සේ සම්බන්ධ වෙන්නම්. මම සූත්‍ර පොඩ්ඩක් කියවන්න ඕනේ අතරේ. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, කාට හරි වෙනත් අයෙකුට තියෙනවද ප්‍රශ්නයක් එහෙම දෙපත් කරන්න? මම කලින් කිව්වා වගේ මට හැමෝගෙම විස්තර පේන්නේ නැහැ. ඒ නිසා අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ හසංග මහත්තයා කතා කරන්න කියලා. මම හිතන්නේ මට පේන්නේ නැහැ. නමුත් හසංග මහත්තයා මට නම් ඇහෙන්නෙම නැහැ. අබ්‍රුණ මට නම් ඇහෙන්නෙම නැහැ. දැන් ඇහෙනවද? දැන් චුට්ටක් හොඳයි. අපිට ඇහෙනවා, අපිට ඇහෙනවා. එහෙනම් මේ අහන්න ගත්තේ මේ අර දස කසිනවලදී අර මට එතන හරියට තේරුන්නේ නැහැ. විඥාන කසිනිය ද අග්‍රයි කියලා කියන්නේ කියන එක මට අර එතන මාත්‍යම් වල ඒකේ මොකද්ද විඥාන කසිනිය අක්කයි කියලා කියන්නේ කසින 10 අතරින් විඥාන කසිනිය ඉහළයි කියලා. ඒක පොඩ්ඩක් තව විස්තර කරලා දැන් ඇයි විඥාන කසිනිය අක්‍රමුනේ කියන්නේ? ඒ දන්නේ බුදුහාමර කියලා දෙන්නේ. මම ලියුම් කාරය විතරයි ලියුම් බෙදෙනවා. අර කලින් සක් එක්කෙනාටත් මම ඒ කියන්නේ මං කිව්වා කියලා කියන්න එපා. මේ බුදුහාමර කියපු සූත්‍රේ මම විස්තර කරන්නේ එළ වචන වලින්. අර නිබ්බින්දති කියන එකේ ඒක ඇත්තෙම කලකිරෙනවා කියන වචනේ හොඳ නැහැ අපි පාවිච්චි කරන්න. මොකද අපි හෙළබසින් ඒක මේ ડિප්‍රෙෂන් තත්ත්වයක් කියන හින්දා ඒ කියන්නේ හැව් ඉනෆ් ඔෆ් ඉට් ඒක අගේ කරන්න නැහැ කියන එක. ඒක හරි කියලා හිතෙන්නේ නැහැ. ඒක ඉන්න ඕන කියලා. එතකොට දැන් එතෙන්දි දැන් කසින 10 ගැන කියලා විඥාන කසිනේ කියලා එතෙන්දී බුදුහාමර කියනවා. දැන් ඒක වචන කියලා කියන්නේ මෙහෙමනේ. විඥාන කසිනේ කසින කියන වචනේ තේරුම ප්‍රශ්න කියලා එකින් මේ කේආර් THSNA කෘෂ්ණ කියන එක කියන්නේ පූර්ණත්වය කියන එක. ඒ කියන්නේ හෝල්නස් ගතියකට එනවා. කසින කිව්වේ ඒකයි. යා මේ විඥානේ හැටි. යා විඥානය දියුණු කළාම දෙකින් දියුණු කරන මේ වචන හොඳ නැහැ. මේ මෝඩ වචන මේවා. සිංහල වචන වැදන්නේ නැහැ ඒවා. ඒත දක්කා නැහැ. ඔන්න විඥාන කසින මේකෝ සංජානාති. විඥාන කසිනිය හඳුනා ගන්න. විඥානයේ පූර්ණත්වයට කියනවත් නෙමෙයි විඥානෙම තමයි දකින්නේ මෙතන. උද්දං අදු තිරියං. උද්දං කියන්නේ හැම පැත්තෙම කියන එක. යා දකින්නේ දැන් අපි විඥානත්වයක් තුල මේ සියල්ල සිද්ධ වෙනවා කියලා. විඥානත්වයක් තුල. ඔන්න ඒවා දැන් මේ මේ මේ මම කතා කරන්න ගියේ කමෙන්ටරිස් තේරුම් හොඳ දෙවචාගේ කරන්න ඉන්නවා. අත්යන් අපමාන දෙකක් නෑ. තව එකක් තියෙනවා කියලා හිතන්න. විඥානත්වය ඒ ආයතනේ තමයි ඉන්නේ. අපමාන ප්‍රමාණයක් නෑ එතකොට. යා එතකොට එහෙම දැකලා මාළුවව දකින්නවා එහෙම කතා නෑ. ඒ විඥාන කසිනේ ඉන්නකොට ඒවයින් නෑ යාට. ඉතින්දි උන්වහන්සේලා හිටිනා ඒතං අග්ගං ඒත දග්ගං කියන එක එයා ආවෙමයි ඒතං අග්ගං විච්චවේ ඉමේසං දසන්නං කසිනා යතනානං මේ කසිනා යතන 10යි. කසින භාවනා නෙවෙයි හොඳද? කොයික කරත් කමන්නේ. ඒ කසිනා යතන 10ෙන් යදිදම් විඥාන කසිනා. එතකොට ඒකෝ සංජානාති. කවුරු හරි ඒ විඥානත්වය හඳුනාගත්තොත් මුළු සහස්‍රී ලෝක ධාතු තුලම මේක තමයි ඉහෙළම தත්ත්වය. ඒ ඒ 10 අතරින් ඉහෙළම தත්ත්වය. ඒ 10ෙන් ඉහෙළම එක. ඊට පස්සේ උන්වහන්සේ කියන ඒවන් සංඤේනෝ කෝබිකවි සත්ත මේ විදිහට සංඥා මේ සංඥාවෙන් ලෝකේ දිහා දකින්නත් ඉන්නවා. ඒවන් සංඤේනම් කෝහම් කෝබිකවි සත්තාරං අත්ථේව අඤ්ඤතත්තං අත්ති විපරණාම. ඒ මුළු පැවැත්මම විඥාන ස්වરૂපෙන් දකින්න ඒ වන් විඥාන ආයතනේ කියන විඥාන ආයතනේ කක් දකින්න විඥාන ආයතන නෙවෙයි විඥාන කසිනේ ඒ தත්වෙන් දකින්න විඥාන ආයතන සම්බන්ධ ඊට ඉදි දිනා මොකද වැඩිපුර එතෙන්ට කිතු නිසා ඒ තත්ත් අත්‍ය අඤ්ඤ තත්තං අත් විපරිණාම ඒ தත්වයක් ඒ සත්වේනොත් වෙනස් වෙනවා. ඒවම් පස්සං සුතවාරී ශාවකෝ තස්මින් මිමිනින් බෙත් ඒම මෙහෙම දැකලා සුත්වත්තාරි ශාවකයා ඒකත් අගේ කරන්නේ නැ නිබින්දති කියන එක වචනෙට මං අපකීම අගේ කරන්නේ නැ ඉන්ට හොඳ තැන කියලා තීරණය කරන්නේ. ආ මේ මං ඉහළ තත්ත්වයකට ආවනේ ඉතින්. වින්දති නිබින්දති එතකොට ඒකයි බුදුහාමුදුරු කියන්නේ විඥාන ඒ 10ෙන් විඥාන කසිනී තම අග්ගය කියලා කියන්නේ. මොකද ඒ විඥානත්වයේ තම තව එහාට දක්වන්න පුළුවන් තත්ත්වෙදී. මොකද අපිට මතකද පෙක්ඛාව කියන එකට ආවහම අර ධාතුභංගේ මේ ඊට පස්සේ විඥාණයෙන් තම අර ඔක්කොම දැනගන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒක දැනගෙන ඒකේ ඔන්න සමුදය නිරෝධය වැදගත්. සමුදය සහ නිරෝධය දකින්න ඒකේ සමුදයක් තියෙනවා නිරෝධයක් තියෙනවා කියන සමුදයක් තියෙනවා කියන හරිම වැදගත් ඒ සමුදයක් කියන එක. මොකද අර අනනුසුතේසු කලින් නොසු විරු දහම් ගැන කිව්වේ සමුදයෝ සමුදයෝති බික්කේ පුබ්බේ අනුසුත් ධම්මස්සක්කුන්ද පාද සමුදේ தත්ත්වයක් තියෙන. Nirodha தත්ත්වයක් තියෙන. සමුදයක් තියෙනවා නම් ඔන්න අපි ආයතෙම අර ගියේ සති කතා කරපෙට විභව තණ්හාවක් ඉන්නේ නැහැ. සමුදයක් දකින්න. මා හිතනවා මේ බ්‍රුණු මහත්මාගේ එකට කතා කරා කියලා මම එහෙම බුදුසරණයි. තිරුවන් සරණයි. හොඳයි අනිකයටත් අවස්ථාව තියෙනකොට. එහෙම නැත්තම් අපිට අනිත් ඒවාට යමු. දැන් තව තියෙනවා මේ සූත්‍රයේ දිගේ සූත්‍රයක් කරුණු 10ක් ගැන කියනවා. එහෙමයි සත්‍යත්වනි මම හිතන්නේ හොඳයි තිරුවන් සර්. අපි හොඳට අහමු බුදුහාමුදුරු ආයි අර සාහසි ලෝක ධාත්විය පහු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඉන්න මත්තේ තියෙන්න ඕනේ. අපි මේ අග්ගේ විරජ්ජති පගේ විහිනාස්මි කියලා தત્ත්වේ පව කලකිරෙනවා නම් ඊට தત્ත්වයන් ගැන තථාගතත් කියලා. අට්ඨිමානි භික්ඛවි අභිභාදනානි. ඔන්න මන් දන්නේ නැති දෙයක් කතා කරා මං හැබැයි හිතලා මේ ඒ සත්‍යයක් විතර දුන්නා මේ ගැන හිතෙනවා. මේ බොහෝ විට මේ අර සිකියුරිටි කැමරාවක් දාලා වගේ මේ සිහියට දානවා සිකියුරිටි කැමරාව බොහෝ විට ඒකට අහු වෙනවා. ඒතු අක්ඛිමානි භික්ඛවි අභිභායතනානි. අභිභායතන අටක් තියෙනවා. දැන් ආයතන කියන එක ඉගෙන ගත්තානේ අපි. විඥාන කසින, ආලෝක කසින, සමහර අය ලෝකෙම ආලෝකවත් ලෙසින් දකින්න පුළුවන්. ආයතන අත් මේක අභිභූ කියලා කියන්නේ ඔන්න ඒකත් අලා කලකිරනවා වගේ මෝඩ වචනයක් වෙනවා. අභිභූ කියලා කියන්නේ මැඩපවත්තනවා කියන්නේ මේ රෙස්ලින් කාර් එක අනිත් එක්ක නතරත් අද කරනවා කියන නෙවෙයි හොඳද? ඕවකම් එයාට පුළුවන් අභිභූ කියලා කියන්නේ ඒකයි. අභිභවනය කරනවා කියලා කියන්නේ අන්නේ අභිභවනය කිරීමක් තියෙනවා. එතකොට මං කන්ට්‍රෝල් කරනවාම නෙවෙයි හොඳද? කතමානි අත අභිභාතන අටක් ගැන කියනවා. අජ්ජත්තං අරූප සංඤී න අජ්ජත්තං රූප සංඤී. දැන් මේ සත්ව භාවයක් තියෙනානි අපි එකට කියන ආධ්‍යාත්මය කියලා. අපි දැන් කියන අජ්ජත්තං කියන්නේ දැනට තියෙන ආධ්‍යාත්මික කියන්නේ ස්පිරිචුවලිටි කියන මේ ආගම අර්ථ කියන එකට නෙවෙයි හොඳද? ගැඹුරුම දැන් පැවැත්මින් මගේ පැවැත්මේ ලොකුම තත්වය ගත්තොත් මේ මාපට ගිල්ලවත් අපර ගිල්ලවත් ඒකේ තියෙන නියපොත්තවත් අර මේ පිටකොන්ද පිටිපස්සෙන් ටිකක් බැලුවම ඉස්සරහට ඉන්න බල ඇතුලේ තියෙන වකුගඩු දෙකවත් මේ බත් කජුවට කොස්සට ගස් ලැබු පිරෙන මේ මල්ලවත් ආමාශය කියන එක ඕක නෙවෙයිනේ අගීතන. ඕක නෙවෙයිනේ මගේ ගැඹුරුම தত্ত্বය. ඔළුව නෙවෙයිනේ මගේ පැවැත්මේ ගැඹුරුම තැන. මගේ නහය නෙවෙයිනේ ගැඹුරුම තැන. මේ කබ කඳුළු ගන්න ඇස් දෙක නෙවෙයිනේ. මේ එකේ කෑම හපන දත් ටික නෙවෙයිනේ. අජ්ජත් කියලා කිව්වේ ගැඹුරුම පැවැත්මේ ගැඹුරුම ස්වභාවය. මේ පැහැදකින් පස්සේ කතා දෙන්න හොඳ. අජ්ජත්තං කිව්වේ ඒකයි. අජ්ජත්තං කියන්නේ තමන්ට උපාදින්න වශයෙන් ගත්ත තත්ත්වයක් දැන් තියෙනවා. පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඒ උපාදානත්වයෙන් අරගෙන සත්ව භාවයක් පවතින. එතකොට අජත්තං රූපසන්නි. දැන් අපි මිනිස්සු හින්දා අපිට දැන් රූපත්වයක් තියෙනවනේ. අපිට ඉමේජ් එකක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ වලින් හැදිච්ච විඥානත්වයට මේක තේරෙනවා, දැනෙනවා, එක්ස්පීරියන්ස් වෙනවා. තියෙනවා තියෙනවා නේද කියලා වගේ තේරෙනවා. ඒ කියන්නේ ස්ථිර තියනා නෙවෙයි, ස්ථිර නැතුනම් අනත් ස්වභාවය වෙන්ුණා. තියෙනවා මේ දැනෙන්නේ. මෙතන මේ පුටුවක වාඩි වෙලා මෙතන මේ දැනෙන ගතියක් තියෙන. ඒකත් එක්ක සංඥාවත් එක්ක. සංඥා වේදනා දෙක විසින් මම කියලාත් නෙවෙයි සත්ව භාවයක් මට හඳුන්වා දීලා තියෙනවා. සත්ව භාවයක් ස්පන්දනය වෙමින් චලනය වෙමින් පවතින. අතේ බයින් කරකිනවා වගේ. ඉතින් ඒතකොට එක එක විදුලි විද්‍යුතයන් නිෂ්පාදනය. එතකොට අජ්ජත්තං රූපසඤ්ඤී. මේ පැවැත්ම රූපසඤ්ඤීව රූපත්වයෙන් දැකිනවා. දැකලා සමහර ඇතෝ ඒකෝ අජත්තන් රූප සංඥී ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තාන සුවන්න දුබ්බන්නා. අභ්‍යන්තරය රූපත්වය දකිනවා, රූපත්වයක් තියෙන්නේ. රූප සංඥී බහිතා රූප තේරෙනවා, එයා දකිනවා එක එක වර්ණින්. ඒවන් සංඥී හෝති තානි අභිභූය ජානාමි පස්සාමි. එතකොට මම රූපත්වයේ ඉඳලා බාහිර දේවල් එක එක මාළු, ගෝල් ෆිෂ් ලා, බිස්කට්, කැවුම් කොකිස්, කෙහෙල් ගෙඩි, අඹ, කෝස්, දෙල්, දුරියන්, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉර, හඳ, අපිට එක එක ජාති තියෙන, කොච්චර ජාති තියෙනවද රූප? පේන පේන ඇහැට තියෙනවා නේද? කෝඳුරුව පේනවා, අලියෝ පේනවා, ජිරාෆ්ලා පේනවා. මොන දෙයක්වත් නෙවෙයි නැතන. දැන් මේකට මේක හරහා යන තත්වයක් විතරනේ. එක එක වර්ණ, ඉහළ දුර් වර්ණ, ඉහළ වර්ණ, ලස්සන ඒවා, පොඩි ඒවා, ලොකු ඒවා පේනවා. තානි අභිභූය ජානාමි පස්සාමි ඉති ඒවන් සංඤ්ඤු. මම ඒවා අර කියා අභිභූය කියලා කිව්වේ මං ඒවා මවිසින් දකිනු ලැබෙමින් තියෙන සත්‍යයක් කියලා හිතනවා. ඒවන් සංඤ්ඤෝ මේ විදිහට එයාගේ සංඥා ස්වරූපේ විදිහටමයි තියෙන්නේ. ඉදම් පටිමං පතමං අභිභායතන. දැන් පුදු අසුතවත් පුදු ජනි දාර ඉද බික්කේවි අසුතවත් පුදු ජනක. ඉද කියන්නේ මේ සාසෙ නේම නෙවෙයි. සමහර තැන්වල මේ සාසනේ කියනවා කලින් තව ප්‍රශ්නෙට ආවේ. ඒ ඉදබික්කේ අසුත පුතු ජනෝ කියනකොට මේ සාසනේ අසුත පුතු ජනෙක් කිව්දියක් නෑ. ඉද මේ කියන්නේ මේ ලෝකේ හිය කියන එක. මේ ලෝකේ ඉන්නවා. එතකොට ඒ තත්ත්වේ ඉන්න පුතු ජනයා අසුත පුතු ජන තත්ත්වේ ඉන්න කෙනා නැත්තම් ඒ පැත්තට දෝලණය වෙන කෙනා බෞද්ධ වුණත් ඒ පැත්තට දෝලණය වෙන කවුරුන් හෝ පොදු ජනයා පුතු ජන කියන්නේ පොදු ජනතාව ඉන්ද්‍රිය හයට අහු වෙලා ඉන්නේ. ඉන්ද්‍රිය හයෙන් තමයි තීරණය ගන්න. මේක ඩිංගක් නිසා වෙනස්. මේක ඩිංගක් මනස දියුණු වෙච්ච තත්ත්වයක් එනකොට තමයි මේ විදිහට යාර දකින්න පුළුවන්. නැත්නම් ඉන්ද්‍රියංගෙන් තමයි තීරණය කරන්නේ. ඉන්ද්‍රිය ලෝකේට. ඉන්ද්‍රිය ලෝකයට අහු වෙලා තමයි එහාට අදින්නේ, මෙහාට අදින්නේ. අර අර මේ සත්තු හය දෙනෙක් ගැන කිව්වේ ඒ තත්ත්වෙ තියෙන්නේ අසුතව පුදුජනයාට. ඒක පටවේ පළමු අභිභායතනේ මොකද්ද? අජත්තන් රූපසංඤී බහිද්ධා රූපානි පස්සෙත්. අජත්තේ රූප සංඥාවක් තියෙනවා, බහිද්ද රූප දකින්න. දෙවෙනි එක අජත්තං රූප සංඥී බහිද්ද රූපානි පස්සති අපමණ ස්වන දුබ්බන්න. අර කලින් විදිහට යචූටිව දකින්නව නෙවෙයි, අප්‍රමාණත්වෙන් දකින්නේ. ඉවරයක් නැත්, limitless විදිහට යා දකින්න. ඊට පස්සේ ඒ ටික අභිභූය ජානාමි පස්සාමි. මං ඒවා මැඩපවත්වනවා කියන වචනේ නැතු වෙන එකක් අපි හිතමු. මොකද ඒවාට අහු වෙන්නේ නැතුව දැන් මම ඇතුලෙන් මට ලොකුවටම පේන්නේ රූප සංහිපේ අරවා අගේ තති පේන ලොකු තත්ත්වයන් ස්වර්ණ දුබ් බන්නේ විතර පේන අප්‍රමාණ තත්ත්වය පරිත්‍ත විදියට නෙමෙයි පස් දකින්නේ. එතකොට ඒවා මගේ කන්ට්‍රෝල් එකේ මල තියා ගන්න පුළුවන් කියලා සංඥාවක් ඇති වෙනවා. ඒක නරක තත්ත්වයක් නෙවෙයි. ඒ සංඥාව හැටි. ඒවන් සංඥී හෝති. ඒ සංඥාවෙන් එයාට ඉන්න පුළුවන්. සමහර කෙනෙක් මං කිව්වේ මං දන්නේ නැති දෙයක් මේ කතා කරන්න කියලා. අජ්ජත්තං අරූප සංඥී. ඇතුලේ අරූප රූපත්වයක් එයා දකින්නේ නැහැ. ටිකක් ඉවල්ලා බලන්න පුළුවන් හැබැයි. අර විඥානත්වයේ වගේ තැනකට බැලුවොත් මේ විඥානත්ව ස්වરૂපේ විඥාන ස්වરૂපේ විතරක් ගැන හිතුවොත් ඒ අරූප සංඥී. නැත්නම් අවකාශාත්මක බවක් එහෙම අභ්‍යන්තරයේ ඒ විදිහට අවකාශාත්මක තත්වයක් අරූප සංඥී වේ. Tamante තේරෙන්නේ අජත්තේ අරූප සංඥී. මේ කියන්නේ මම දැන් මට කටක් තියෙනවා, බඩවල තියෙනවා, හිල් තියෙනවා, කොච්චෙස් තියෙනවා, කන් තියෙනවා, මවිල් තියෙනවා, ධනිස්සක් තියෙනවා, ඇඟිලි තියෙනවා. ඒව හිතෙන්නේ නැහැ. ඒ ඒ තත්ත්වෙට යන්නේ නැහැ. අරූප සංඥා තියෙන්නේ. බහිද්ද රූපානි පසති පරිත්තානි සුවන්න දුබ්බන්නා චූටි වැට අනිත් රූප දකින්නි චූටි වැටේතුට අර අරික රූප සංඤේ එක්කන පළවෙනි රූප චූටි වැට දැක්ක වගේ දෙවෙනි කේදි විශාල වැට දකින්න ඒ වචන හොඳ නෑ හොඳද අපමාන විදිහට දකින්න දෙවෙනි කේදි එතොට ඒසු ඉහෙල තත් සුවන්න දුබ්බන්න කියන්නේ හොඳ වර්ණ ලස්සන නැති වර්ණ හොඳ වර්ණ විදිහට පේන්නේ. ඒක තුන්වෙනි එක. හතරවෙනි එකට එන්නේ අජ්ජත්තං අරූප සංඤී බහිද්ද රූපානි පස්සති අප්පමානානි සුවන්න දුබ්බන්නා. ඉවරයක් නැති ප්‍රමාණවත් නැති සාලත්වයට මෙයා දකින්නේ මේ සුවන්න දුබ්බන රූප. ඒවා අභිභූය ජානාමි පස්සාමිතේවා සංඤී හොති. මං දැන් මෙතන මං අරූප සංඤී මට ඒවා දකින්න පුළුවන් අර්ථත්වෙන් කියලා දකින්න. ඒ තත්වෙන් දකින්න. ඒක සමහරට කරුණා මෙත්තා භාවනාවිනුත් දෙන්න පුළුවන් ඒක ඒක නරක දෙයක් නෙවෙයි කම මම කියන්න හද. නරක දෙයක් නෙවෙයි මේ ආචාර විද්‍යාත්මක බැලුවාම ඒක නරක තත්වයක් නෙවෙයි. නම් බුදුහාමුදුරන් අන්තිමට කියන එක තේරුම් ගන්න. දන්ත අජත්තං අරූප සංඤී බහිත රූපානි පස්සති නීලානි නීලවන්නානි. ඒ කියන්නේ ඒක ගා තියනවා ක කියලා මම. නමුත් කියන්නේ අරූප සංඤී තියනවා බාහිර ලෝකය දකින්නේ නිල වර්ණී. නිල් පාටට. සමහරට යාර නිල කසිනියත් එක්ක යනවා වෙන්න ඇති. අජත්තං අරූප සංඤී. ඒන බහිත රූපානි පසති නීල කියනකොට අපි අයෙන් ඇහෙන් දක්ව පාටවල් ගන්න එපා හොඳද ඒ අපි හිතන හැටි විතරයි ඒක බුදුහාර කියන මේ බරන්න සලුව නිල් නිල් නිල් පාට අපි තුන් සාරියක් කියලා ලස්සන එදක් කියලා විශාල ඒ විදිහට තමයි එයාට පේන්නේ ඒ විදිහට. එයා ඒ අභිභූය කිවි එක. එයා ඒ ඒ විදිහට තමයි දකින්. දැන් අපි හිතමු කිමිකල් ඉන්ජිනියරින් ඒව ගෙන ගත්ත එක්කෙනාට හැම එකක්ම දකින්න පුළුවන් නේ මයික්‍රොස්කෝප් එකෙන් ඒ බලනකොට ඒක කොහොමද වෙන්නේ කියලා. නැනෝ ටෙක්නොලොජි ඉගෙන ගන්න එක්කෙනා ඒ දකින්නනේ චූටි කැමරාවෙන් කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. එයාට හැමතිස්සෙම මේක මතක් එක ඉගෙන ගත්ත හිත ඒ විදිහට තමයි ඒ අනිත් ඒවා දකින්න පුළුවන් ඉන්නේ ඒ දැන් බඩු බාසුන කෙනෙක් දකින්නේ කොහොමද යමක් හදන හැටි ඩිසයින් කරපු කෙනෙක් ඒක දකින්නකොට එයාට පුළුවන් මෙහෙම වුණොත් හොඳයි කියලා හිතන්න ඒ යාගේ ඒ ඒක යාගේ අභිභාවිතනිය දැන් PhD ගා එකන අභිභායතනයක් කරගෙන ඉන්නේ ඒ ඒ ඒ මාත්‍රකාව ඒ විදිහට ඒ වචනේ තේරුම් ගන්න ඉතරයි මං කියන්නේ ඒ විදිහට ආධ්‍යාත්මික අජ්ජත්තන්නේ ඒ අජ්ජත්තේ කියන්නේ අජ්ජත්තයක් තියෙනවනේ හැමෝටම අපි අජ්ජත්තය කියල ගත්තුත් මේක බෞද්ධ අජ්ජත්තය, හාමුදුරු අජ්ජත්තය, සිංහල අජ්ජත්තයක් දැනට තියෙන්නේ. ස්ත්‍රී අජ්ජත්තය, පුරුෂ අජ්ජත්තය, ඕස්ට්‍රේලියානු අජ්ජත්තය, මේ අජ්ජත්තයක් අපි හදාන ඉන්නවනේ. එහෙම නෙවෙයිනෙ මේක. ඒ මං හිතාන ඉන්න හැටිනේ, ඒ හිතලුවනේ, ඒ මුලාවනේ, ඒ සක්කාය දිට්ඨියනේ. එහෙම නැතුව පවතින තත්ත්වයක් තියෙනවා. මේ සක්කාය දිට්ඨි ගෑ ඇවිල්ලා තියෙන එතෙන්ට. නමුත් ඒකින් ඔබට කියලා එතකොට අර නීල වර්ණය දකින්න. ඊළඟට මං කේටි කරනවා ඒක අජ්ජත්තං අරූප සංඤ්ඤේ. අභ්‍යන් තමන් කියන එක ඒ වචනේ හොඳ නැහැ, තේරුම් ගන්න විතරයි මම මේ කියන්නේ. මං ලියුම් කාර්යය විතරයි හොඳ තමයි. අජ්ජත්තං අරූප සංඤ්ඤේ. අර මගේ ගැඹුරු උපාදින්නත්තේ අරූප සංඥාවක් තියානි. එකෝ බයිත රූපානි පසති පීතානි. අර නිල් බෙඩ්ඩිය දැක්ක සමහර ඇත්තන්ට මේක කපාටට බලන්න පුළුවන්. එයා පීතකාසිනෙන් තම PhD කරන් තියෙන්නේ, මාස්ටර්ස් කරන් තියෙන්නේ, නැත්නම් MD කරන් තියෙන්නේ. මං තේරුම් ගන්න ඉතරයි කියන්නේ. හද ලෞකික ඔළුවට යන්න ඉතරයි කියන්නේ. මේ ධර්මකාරණ නොවේ කියලා හිතන්නේ. දානි පීතවන්නාන, පීත නිදස්සනාන, පීති පීත නිභාසාන. අර ඒ විදිහට පුතුලවලසම යාට පේන්නේ කහ පාට වර්ණය. තම මුළු විශ්වෙම දකි. එතකොට අජත්තං අරූපසංඤ්ඤේ. තානි අභිභූය ජානාමි පස්සාමි. ඒවා තමන්ගේ වසඟයට අරගෙන දකින්න. ඒවා ඕවකම් කළ යාට බලන්න පුළුවන්. ඒවා මගින් බැහැරයිද? මට සම්බන්ධ නැහැ ඒවා. මොකද අජත්තං අරූප සංඤ්ඤේ බහිද්ද රූපානි පස්සෙත්. එක හය හත අජත්තං අරූප සංඤ්ඤේ. ඒකේ අර ප්‍රතිපාට වෙනස් වෙනවා. ඊළඟ එක ඔන්න බුදුහාරෝ ඒක තමයි අගේ කරන එක. අජත්තං අරූප අගේ කරනවා නෙවෙයි, ඉහෙලට දාන එක. අජත්තං අරූප සංඤ්ඤේ ඒකෝ බහිද්ද රූපානි පස්සති ඕදාතා. සුදු පාට පේන අජත්තං අරූප සංඤ්ඤේ. අජත්තේ තමන් කියලා දාන්න එපා. හොඳ ඉවර ගැඹුරට යන්න. තමන් කියලා ගන්න දත නෙවෙයිනි. තමන් කියලා ගන්න ඇස්බැම නෙවෙයිනි. මතක තියාගන්න ඕනේ. තමන් කියලා ගන්න චූටි ඇඟිලි නියපොත්තේ නෙවෙයිනි. ඒක බෞද්ධවත් ස්ත්‍රීවත් නේ නෙවෙයිනි, භික්ෂුවත් නොභික්ෂුවත් නෙවෙයිනි. එතුරේ අජ්ජත්තය මං ඒ වචනේ පාවිච්චින අජ්ජත්තය කියලා. අජ්ජත්තය අරූප සංඤ්ඤීව තියාගෙන අජ්ජත්තයට රූප ඇඩෙන්ටිටියක් ගන්න නෑ. ඇඩෙන්ටිටි කාඩ් එකේ නෑ යාට. ඩ්‍රයිවර් ලයිසන් එකක් නෑ යාගේ සත්ව භාවයට පෙන්නන්න. ෆොටෝ එකක් දාපු එක. බහිත රූපන් පස්සති ඕදාතානි. ඕදාත වන්නානි සම්පූර්ණ සුදු පැහැයෙන් ලෝකේ දකින්නේ. එතෙන් එවන් සංඤ්ඤෝති දවන් අට්ඨමං අභිභාතන. ඒ අටගෙන ගන්න නෙවෙයි ඕනේ දැන්. ඒතදක් ගම්බික්ක විමේසං අට්ඨන්නං අභිභාතන යද්දං අජ්ජත්තං අරූප සංඤ්ඤී බහිත රූපානි පස්සති ඕදාතානි. මං කෙටි කළා. අට අතරින් ඒ අභිභායතන. අභිභායතන කියන්නේ මට කන්ට්‍රෝල් එකක් තියෙනවා කියන එක. ඒකද මට ඕවර්කම් කරන්න පුළුවන් ඒ தත්ත්වය මගේ ආධ්‍යාත්මික සහ බාහිරේ. අජත්තං නරූපසනි බහිද්ද රූපානි පස්සති උදාත. සුදු පාටය දකින්නලු. ඊළඟට වන්න බුදුහරතෙන්දි කියනවා යතානි අභිභූය ජානාමි පස්සාමීති එවං සංඤෝති. මම ඒවා මැඩලා මැඩගෙන දකින්න පුළුවන් කියලා යාට සංඥාවක් තියෙනවා. ඒවන් සංඤිනෝපිකෝ භික්ඛවේ සම්ති සත්ත භික්ෂුන්. ওই විදියට සංඥා සහිත සත්‍යෝ ඉන්නවා. මම වැදගත් එතකොට මම මගෙන් තොරව තව කට්ටියක් ඉන්නවා කියන එක තිත්තරට වඩා මේ මනෝ තත්ත්වය මේ සවිඥානික தත්ත්ව කොච්චර දේවල් හලන්න පුළුවන් ද අපිට. දැනට ගත්ත කටර එක දැන් කියන ගාබේ ඔක්කොම හලන්න පුළුවන්. මේ දැන් ගාබේ අපි එකතු කරගෙන තියෙන්නේ. එතකොට ඒ අතරින් එයා තම අගයි කියලා කියන්නේ. ඒවන් සංඤී නම් පිකෝ බික්කවේ සත්තානං අත්තේ වඤ්ඤ තත්තං ඒ සත්වයන් නුත් වෙනස් වෙන විපරිණාමයක් තියෙන එකට මද්දන්න වචන කියන්නේ ඒකත් අනිත්‍ය තත්ත්වයක්. ඒවම් පස්සම් බික්කවි භික්ෂුන් මේ තත්ත්වේ මනාව අවබෝධත්වයට අරගෙන ශ්‍රුතපත් වූ අරිය ශ්‍රාවකයා අරිය ශ්‍රාවකයා අප තස්මින් පිම්බිනින්දති ඒ ගැන ඒ තුල අගේ කරන්නේ ආයා හොඳ තැනකට ආව නැත්නම් මං හොඳ තැනකට ඒ සත්‍යය හොඳයි කියලා තීරණය කරන්න බුදුදහම කියන එකෙත් අන්‍ය තත්ත්වයක් තියෙනවා. කර්දේකත් සංකතයක් තස්මින් නිබ්බින්දන්තු අගේ විරජිත ඒ කියන්නේ අභිභාතන අතරින් ඉහළම එක තමයි අජත්තං අරූපසඤ්ඤී බහිද්දා උදාතානි රූපානි පාසෙති අජත්ත අරූපත්වයෙන් එයාගේ ඇටකෝටු නහරමස්කම් මේ හැම පාට ඒව නෙමෙයි හිතෙන්නේ අජත්තේ අරූපත් පත් කරගෙන බහිද්දා උදාක් ලකින් ඒ තත්ත්වය පව වෙනස් වෙනවා. ඒ නිසා ඒකටත් කාලකින් නිබ්බින්දති අග්ගේ විරජ ඒ අභිභාතනෙන් තියෙන ඉහළම තත්ත්වය ගැන අග්ගේ කරන්නේ ඒකිනුත් අයින් වෙන්න බලනවා. ඒකට කොක්කක් ගහන්න ඒකට ඇලෙන්න හදන්න ඒකට ග්ලූ දාන්න මම සත්වෙක් හැටියට මේක දකින්න ඕනේ. උතුර රටයට වඩා මං හොඳ තත්ත්වෙ ඉන්නේ නෑ. නිබ්බානේ ඊට වඩා ළඟයි. තස්මින් නිබ්බින්දන්තු ඒගෙන අගේ කරන්නේ නැති වුනහම අගේ විරජ්‍යති පගේ වෙහි නාස්මින් හීන තත්ත්වයකට අගේ කරනවා කියන්නේ කොහොමද ඉහළම තත්ත්වයක් අගේ කරන්නේ නැත්තම්. අර පටිපදා හතරගෙන ඊට පස්සේ කියන්නේ ඒක ටිකක් හිතට අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ඒ අහපු කාරණා පැත්ත කියලා අපි දැනට ආර්ය ශ්‍රාවකයන් හැටියට හිතමු. භික්ෂුවරුනි ප්‍රතිපදා හතරයි. දුක්ඛාපටිපදා දන්දහබිඤ්ඤා ප්‍රතිපදාව ටිකක් අමාරුයි. අවබෝධ යමක් ගැන පිළිබඳ අවබෝධයෙන්නේ හීන් සීදුවේ. සමහර විට ප්‍රතිපදාව අමාරුයි අවබෝධ ඉක්මන් වෙනවා. සුඛාපටිපදා දන්දා පිඤ්ඤා සමහර ප්‍රතිපදාව ඕම හොඳින් කෙරීගෙන යනවා සුවදායක ලෙස. අභිඥාව අවබෝධයේ තේරුම් ගැනීම හීන් සීරිය තමයි. සමහර ප්‍රතිපදාව සුඛාපටිපදා ප්‍රතිපදාව සුවදායක වේ යනවා එකන අජත්තයේ කිපබිඤ්ඤා අවබෝධයේ යොසුලම එන ඉමාකෝ බික්කවේ චතස්සෝ පටිපදා ඒ ප්‍රතිපදා හතරක් ඕක. ඒත දග්ගම් බික්කවේ ඉමාසං චතුන්නම් පටිපදානං යද්දං සුඛා පටිපදා කිපබිඤ්ඤා ඒ ප්‍රතිපදා හතරෙන් සුඛා පටිපදා කිපබිඤ්ඤා ප්‍රතිපදාව බොහෝම සුවදායයි. කරදරයක් නැතු වෙනවා කෙරෙනවා අවබෝධික් මංම පහළ වෙනවා. ඒවම් පටිපන්නා නම් පිකෝ බික්කවේ සන්ති සත්තා මේ විදිහට ප්‍රතිපන්න සත්ව ලෝක ඉන්නවා. අර සහසී ලෝක ධාතුවක් තියෙනවා තවත් තියෙනවා. එහින්දා ඒ සහසී ලෝක දාත්තේ බිලියන බිලියන බිලියන කෝටි කෝටි කෝටි ගණක් අතරේ මේ දැනට මේ පටවියාපෝතේජ වලින් බත් වෙන්ද දැන් දාලා දාගත්ත ශරීරයේ මහ ලෝක එකක් නෙවෙයි. මොකද එහෙම කිප්සුකා පටිපදා කිප්පා විඤ්ඤාවට ආපු කෝටි ප්‍රකෝර සත්ත්වය ඉන්නවා. ඒවම් පටිපන්නා නම් බිකෝ බික්කේ විසත්තානං අත්තේවඤ්ඤ තත්තං. ඒ ප්‍රතිපන් ඒ ප්‍රතිපදාවට ආයිගි වෙනසක් දක්ිටුදී. සුකා පටිපදා කිප්පා විඤ්ඤා තත්ත්වේ ඉන්න සත්‍යන්නු වෙනස් වෙනවා. අත් විපරිණාම ඒවම් පස්සන් සුතුවාරිසා කුසුතවත්තාලස තථාගත ධර්මයට හොඳට ඇහුම් කන් දෙන එක්කෙනා සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට ඇහුම් කන් දෙන එක්කෙනා ඒ ධර්මයට ඇහුම් කන් දෙන එක්කෙනා තස්මින් පිම්බිනින් බින්දති. ඒකත් අගේ කරන්න ඒකත් තායිබුවන් කියන්ට යලාස් තස්මින් නිබ්බින්දාන්තු අග්ගේ විරාජ්ජති. ඒ සුඛ ආපටිපදා කිප්පා විඤ්ඤා කියන தત્ත්වය ඒ ප්‍රතිපදාව අයින් කරනව නෙවෙයි. ඒ தત્ත්වය ඒ ටෙන්ට් එක ඒ නවත්තන තැන ඒ ස්ටේෂන් එක ගැනත් එකට ඉඳ හදන්න. එතන. ඒක අග්ගේ කරන්න. එහෙමනම් පග්විහිනාස්ම ඊට වඩා පහළ තත්ත්වයන් නැත්නම් අනිත් චූටි තත්ත්වයන් ගැන කවර කතාද කියලා. ඊළඟට මේ සත්ව භාවයේ තව තත්ත්වයක් ගැන කියනවා. දැන් මෙතෙන්දු බුදුහාම කියන තදන් ඉහළම තත්ත්වයන් පෙන්වන එක එක තලවල අර කුසල් රජුරන්ගෙන් පටන් ගත්තේ. ඊට පස්සේ ලෝක ධාතුවට ආවා. ඊට පස්සේ දැන් විඤ්ඤාණත්වයට යන්නේ. ප්‍රතිපදාවට ඊට පස්සේ සංඥා වර්ග හතරක් කියන පරිත්තමේකෝ සංජානාති මේ ලෝකය පේන්නේ මම මේ වචනේ කියලා චුට්ටක් හැටියට දෙයක් නෑ මේ නිකන් කෝඳුරෙක් වගේ පේන්නේ. යා ලෝකේ තේරුම් ගත්තම් කෝඳුරෙක්. එයාට ලොකු පාලං කියලා ජාතියක්, ලොකු දියැලි කියලා ජාතියක්, ලොකු මහද්වීප කියලා ජාතියක්, නැත්තම් බ්‍රහස්පති හෝ සැටර්න් හෝ ඒ වගේ තත්ත්ව ඒවා දකින්න යාට. ඒවත් පේන්නේ නිකන් අර දූවිල්ලක් පේන්නේ දැන් අර ජක් පත්තු කළා මොකක් හරි පොතක් හරි හෙල්ලුවොත් ඇඳුමක් හරි හෙල්ලුවොත් මේසයක් හරි පිහ දැමුවොත් එහෙම දූවිලි බලන්න පුළුවන්. ඒ දූවිලි කෝටියක් අද ඒක දූවිල්ලක් වගේ තමයි මුළු පැවැත්ම දකින්නේ. සහසීලෝක ධාතුම දකින්නේ මේ විදියට. යාට පරිත්තයි චුට්ටයි දෙයක් නැහැ. ඩොට් එක මුළු පොතේම තියෙන ඩොට් එකක් විතරයි. එහෙම සංජානනයක් කරන පරිත්තන් ඒකෝ සංජානාති. එයා සංජානනයක් කරන්නේ මේ විදිහට. මහග්ගත මේකෝ සංජානාති. සමහර අයෝනේ මේක සුවිශාලත්වයෙන් දකින්න. එයාගේ සංඥාව දැන් විශාලයි කියලා. අතන අපි හේතු අජ්ජත්තේ නැත්තම් මම කියන වචනේ මම පාවිච්චි කරන්නේ අජ්ජත්තේ සෝල් බෝඩ් එකක් නම් එයාට ලෝකෙම පේන්නේ එතන චූටි තිතක් හැටියට. අනිත් එක්ක නෑම නෙවෙයි. එයාට පේන්නේ එයා තිතක් හැටියට විශ්සමි සෝල් බෝඩ් එකක් හැටියට. අනිත් එක්කෙනේ යාට අප්‍රමාණව පේන්නේ අපමාන මේකෝ සංජානාති. එයා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා සංඥාවකට එන්නේ ඇහෙන් පෙනෙන දේ කලින් ඇහෙන දේ කියන්නේ. එයා ඩාරියා මේ මෙයා කියලා ඉන්නේ නැහැ. ස්ත්‍රී භව පුරුෂ භව පව කරගෙන යනවා. ඒකට අගයක් දෙන්නේ නැහැ. චර්යාවකටවත් අගයක් දෙන්නේ අනිත් අයට කර්තරයක් වෙන එකෙන් කර්මෙන් අයින් වෙනවා. ඒකේ தත්ත්වයක් වෙනවා පමණයි. හතරවෙනි මේක නත්ති කිංචීති ආකින්චඤ්ඤාතන මේක සංජානාති නොකිසිවක් බව දකින්නේ චලනයක් විතරයි තියෙන ලෝකේ චලනයක් විතරයි තියෙන්නේ මෑතකදී අර 50 වෙනි තීරිය වගේ ඇයින්ස්ටයින් නිගේ මේ ගුරුත්වයේ රැලි හැටියට යනවා වගේ බොහොම හොඳ තේරි ඔළුවට යන්නේ විදියට ආකින්චඤ්ඤාතන මේක සංජානාති ආකින්චඤ්ඤා යතන ඒ නොකිසිවක් කියන தත්ති නත්ති කිංචි මුකුත් නැහෙනි බැලුවා පාලම කියනවා වතුර කියනවා ගොඩනැගිල්ල කියනවා කොත් කැරල්ල කියනවා බුද්ධ පිළිමේ කියනවා දූපුතා කියනවා ස්වාමෘෂයා භාරයා කියනවා භික්ෂුවන භික්ෂුවයි කියනවා මුහුද ගඟ කියනවා ඒ ඒවා නෑ ඒවා බහු කරගෙන ගිහිල්ලා ඒවා දුන්නේ නාම කියලා තමන්ට තේරෙනවා ඒක හරියට ඩික්ෂනරියක් වගේ ඔළු එච්චර ඒක එක වචනයක් කොහොඳ වැදගත් වෙන්නේ මගේ ඔළුවම ඩික්ෂනරියක් නම් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියක් නම් තමයි අපිට වගේ නම් ඉතින් මොකද මං ඒකේ ඇන් කියන එක නැත්තම් ඉංග්‍රීසි කියන වචනේ නැත්තම් කප්පෙන්ටි කියන වචනේ විතරක් අරගෙන පොරබදන්නේ නැත්ති කිංචි එතෙන්දි බුදුහාම කියන ඒවන් සංඤනෝපිකෝ භික්ඛවේ සම්ති සත්තම් මේ විදිහට ඉන්නේ සත්තු ඉන්නවා ඒත දග්ගම් භික්ඛවේ සංචතුන්න සංඥානම් යද්දන් නැත්ති කිංචි මේ නැත්ති කිංචි කියන සංඥාව ඒ හතරෙන් ඉහළ මේක කදියා නොකිසිවක් කියන තත්ති හැබැයි මේකේ අර අපි කියන අර නැතිනස්ම නෙවෙයි හොඳද ඒ කියන්නේ අනත්ත තත්ත්වෙන් ඉඳලා නෙවෙයි සංඥා තත්ත්වය ඒවන් සංඤිනෝපිකෝ භික්ඛේ මේ සත්තා තථාගතයන් වහන්සේ කියන මේ විදියට ඉන්න සත්වත් ලෝකේ ඉන්න මේ විශේෂ බ්‍රාහ්මින් අසහසී ලෝක ධාතු. ඒවං සංඤීනම් පිකෝ භික්ඛවි සත්තානං අත්ථේ වඤ්ඤේ තත්තා. අත්ථි විපරිණාම. ඒ නොකිසිවත් තත්ත්වය දකින්න ඇත්තොන් පව වෙනසක් තියෙනවා. ඒකත් අනිච්චයි. ඒකට මෙන් වෙනස් වෙලා යනවා. ඒවං පස්සං සුතවාරිසාවක මේක අවබෝධ කරගත් සුතවත් ආර්ය ශ්‍රාවකයෝ එනම් අප තස්මින් මින් පිනින් බින්දති ඒ ගැනත් ඒකෙනුත් අයින් වෙන්නයි බලන්නේ ඒක ස්ටේෂන් එකක් ඒක ප්ලැට්ෆෝම් එකක් කියලා හිතන්න ඉන්න ඒක හොඳ හොටෙල් රූම් එකක් කියලා හිතන්න තස්මින් නිබ්බින්දන්තු අගේ විරජ්ජති ආකින්චඤ්ඤාතන තත් සංඥාව දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒකත් අගය කරන්න තයින් වෙනවා ඒකෙන් අයින් වෙනවා පගේ වෙහිනස්මි එතකොට ඊට වඩා අඩු තත්ත්වයක ගැන කවර කතාද ඊට පස්සේ එනේවා මං හිතර අපි වෙන දවසක කතා කරන්න වෙන්නේ කියලා බොහොම ගැඹුරුම දේවල් එක කිවල බලන්න අට ඉඳලා එහාට ප්‍රශ්න ඇහුවත් නැත්නම් ටීට් වෙඩි මම ඒකට කතා කරන්න කැමති නෑ මේකේ තරම්ම හොඳ තත්වයක් ඒකෙන් කියවල බලන්න අට ඉඳලා එහාට කාගෙන් හරි අහලා හරි සාකච්ඡා කරලා බලන්න මේ අපේම මනෝ වැඩ කරන විදිමේ දාලාර කාලාම තුමා හෝ තනා සිට ඒ අපි නමින් දැම්මට ආගේ වෙනසක් නැහැ සාරිපුත්ත කම්ම ගුණ සමුදාය වෙනසක් තියෙනවා නමුත් ඒ සත්වභාවය මේ සත්වභාවයයි පංචක්ඛන්දේම කම්ම සමුදාය අනුව සද්ධා විද සමාධි ප්‍රඥා ඒ පුජ්‍යල භාවයට දාන්න නැතුව බැලුවොත් ඒකෙන් ඇත්තෝ ගියා මේක සංකත බෝධියක් විතරයි සංකතයක් සමුදයක් තියෙනවා නිරෝධයක් තියෙනවා අර කලින් කිය වගේ ඒකේ එතකොට අර අවේදී තත්වයෙන් ඉන්නවා ඊට පස්සේ ඉන්ද්‍රියම් පාවිච්චි කරනවා තමන් පහත් කරලා සලකන්නේ ඒවා පාවිච්චි කළා කියලා අභිමානයක් පමණක් තියෙනවා අපි තථාගත ශ්‍රාවකයෝ කියලා ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි තමන් පොරොන්දු වෙන ශීලයේ තියාගන්න පොරොන්දු වෙන ශීලයේ තියාගන්න අව කෙනෙකු බාටපත් වෙන්න බෑ සාරිපුත්තු මොග්ගල්ලාන කෙනෙක් බිම්බා පටාචාරා පොළවන්න ගෝතමී වගේ වන්ත නෙවෙයි එහෙම වෙන්නත් බෑ එහෙම කෙනෙක් ලෝකේ ඇත්තෙත් ඒක ඔළුවේ තියෙන සංඥාවක් විතරයි එතකොට බලන්න බුදුහාර කොච්චර හොඳයි කියලා නිසා මේ කතා ආකරන්නෝ නිකන් කොඳුරු බලන්න බුදුහාරු තියා බුදුහාරු තියා බලන්න ආසෙ දිලිසෙන ඉරි එළිය වගේ බුදුහාරු පේනවා අහවල ආගම කියලා ගන්නත් එපා එහෙම නෙවෙයි ඒ බුද්ධ භාවයේ තරම් මෙහෙලයි බුද්ධ භාවයේ කියන්නේ සිද්ධාර්ථ කියලා නමක් දුන්නා යාගේ අප්පච්චි මායා ගියා යන්නේ ආ ලෝකෙට දීලා ඒ නිසා ඒ කතන්දරේ එහෙම තියාගෙන බලන්න තථාගතයන් වහන්සේ වෙන විදියකට සම්මා සම්බුදු සරණයි අටවෙනි කොටසේ ඉඳලා ඉහළට කියවන්න මේ කෝසල සුත්තේ පළවෙනි කෝසල සූත්‍රේ අංගුත්තර නිකායේ 10 වෙනි පාඨේ මහා වග්ගේ තේරුම් ගන්න බලන්න අපට මෙය කරන්න පිළිවන් අනිත්‍ය වගේ ඉලක්කම් ගැන හිත හිතා හිටියා සුප් එකක් හදන හැටි බත් වේ නෑ කියලා ඒව කර කර හිටියා හැම හොදන්ට වෙනවා ඒක පිළිමදින්ට වෙනවා හැම කලක් දොස්තරවරු බලන්නේ ඒ ව්‍යායාම කරන්න ඇවිදින්න රැකියා කරන්න ටෙලිෆෝන් කරලා ඊමේල් දෙන්නත් ඒ ඔක්කම ක්‍රියාකාරීත්වයෙන් පමණයි මනෝ දාන ක්‍රියාකාරීත්වය මනෝ දෙම මත පාවිල නැතරන තීන රාග දෝෂ මොහ වලට බනින්නත් එපා බැන බැනින්නත් එපා ඒවත් සංකතයි රාග දෝෂ වලට බැන්නට බැන්නාම තමෙන් තමන් අඩුවට සලකනවා ඒකල එක්තරා යුනිෆෝම් එකක් දැම්මොත් විතරයි පුළුවන් කියලා හිතනවා නම් ඒ යුනිෆෝම් එකත් එක්ක ගියාම යන් විදියකුත් තියෙනවා. නමුත් ඒක ඒ යන තත්ත්‍ය දැන් ඉන්න තත්ත්‍ය ඉඳලා ওই යුනිෆෝම් එකෙම පුළුවන් මේ යුනිෆෝම් එකෙම පුළුවන් කියලා හිතුවම හරි. සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රාට පින් දලුවත් මත බොහොම පින් මේ උතුම් පිරිසක් එකතු කළ උතුම් ධර්මය අපට උකා කතා කරන්න ඉඩ සැලසුවාට. සම්මා සම්බුදු සරණයි ධර්මයෙන් කතා කරන්න ධර්මය හන්ට මා වගේ කරන්න එපා මන් ලියුම් කාර්යයක් විතරයි බුදු සරණයි සාදු සාදු සාදු දැයි අපි ඊට මම තනි තවදුරට සාකච්ඡා කරන්න තියෙන අපේ භාගයක වෙන තමයි අඩු ඉස්සක වුණ කාලයක් අවස්ථාව තියෙනවා කල්‍යාණ මිත්‍රන්ට ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් පොඩි පැහැදිලි කර ගැනීමක් කරගන්නයි කතා කරන්න කමක් නැද්ද ඔව් ඒකම තමයි අවශ්‍ය මේ කෝට්ස් අපි පැහැදිලි කර ගැනීම සඳහා මේ කෝට්ස් දේවල් පැහැදිලි කර ගැනීම සඳහා කතා කරන්න හොඳයි. අපිට ජීතුමනි ඔබ මේ කොටස විස්තර කරනකොට සමා වෙන්න මගේ පාළි වැරදි නම් නිවැරදි කරන්න. අජත්තං රූප සංඤේ කියන තැනින් පහලට ලොකු වෙනසක් තියනවා කියලා තේරුණා ඒ සූත්‍රයට අනුව තේරුම් ගන්නකොට ඒ වෙලාවේ ඇත්තටම හිතට ආවේ සත්‍ජිතමනි ටෝනෙඩෝ එකක් වගේ දෙයක්. දැන් මේ මෑතකදී මේ පොඩි බබත් එක්ක බලාගෙන හිටිය ටෝනෙඩෝ එකක් එන හැටි. ඒ ටෝනෙඩෝ එක දැන් ඒක රාමුවක ටෝනෙඩෝ එකක් නෑ. මිනිස්සු බලාගෙන ඉන්නවා ටෝනේඩෝ එකක් හැදෙනවා කියලා. ඉතින් ඔහොම ටිකෙන් ටික රාමු යනකොට ඒ කැරකීම වැඩි වෙනවා එන්න පටන් ගන්නවා පුණීලයක් පේන්න. ඒ හැබැයි ඒකට මම මගේ විඥාණයෙන් තමයි පුණීලෙ කිව්වේ ටෝනේඩෝ කිව්වේ ඔක්කොම. දැන් මේ අජත්තං රූප සංඥා කියනකොට අනේ වෙන තත්ත්වයක් වගේද කියන එක වගේ හිතට ආව සත්‍යිතමනි. මොකද මේ මමත්වය ගොඩ නැගෙන තැන කියන එක. මේ මමත්වය ගොඩ නැගීමත් එක්කම මනසේ මේ විදියට පේන විදියක්ද මේක විස්තර කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මමත්වයෙන් ඈතට ඊට පස්සේ ඔබතුමා විස්තර කර කොටස් කියනකොට ඒ දේවල් පේන විදිය විස්තර කරනකොට ඒ සංඥා සුකුමවමින් යන හැටි. ඒ වගේම අර ටොනේටෝ එක කැරකෙනකොට අර ඝන පුණීලයක් ගෙනෙන අවස්ථාවේදී තමයි මේ ගොඩාක් ඇදගෙන ඉන්නෙම සිද්ද වෙන්නේ කියන එක වගේ. ටොනේටෝ එකට ඉතින් විඥානයක් නැහැනේ. මේ මගේ විඥානය කියන්නේ මම කියන්නේ සමා වෙන පොඩි ළමයිගේ කතාවක් වෙන්නත් පුළුවන්. නමුත් එවැනි தත්වයක්ද මේ අජත්තන් රූපසංඤ්ඤේ කියන தත්ත්වය ඇති වෙනකොට සිදුවෙන්නේ කියන එක සත්‍යිතමනි හිතට ආවා. තවත් කල්යාණ මිත්‍රයන්ගෙන් ඔබ තුමාගෙන් ඉගෙන පොඩි අදහසක් දැනගන්න කැමති තිරුවන් සරණයි. ඒගෙන අනිත් කවුරුත් කතා කරන්න ටික හොඳයි. මේ හරි අපි ඒකට මම කියන එක පස්සේ අපි දාගන්න එක තථාගත ශ්‍රාවකයන් නිසා එමෙ නැතුව මේ දියුණු වෙන තත්ත්වයන් තියෙනවා මේ මනසේ. ඕකම තමයි මේ අර නාම රූප හැදෙන්නේ. අර ළඟදී ශරීරය අතර දෙමු භික්ෂුව නාසේ නිතර කිවි අර දියසුලිය කියලා ඒ ටොනේඩෝ එකම තමයි ඒක හසේ මේක වතුරේ මේ නාම රූපත්වය තමයි මේ එක එක පැත්තට විහිදුවන්නේ. විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥාන. ඊට පස්සේ සලආතන නිසා අනිත් එක හදා ගන්න. ඔක තමයි වෙන්නේ එතකොට. සමුදේ දකින්න එක හොඳයි. ඉතින් එතෙන්දී අර ටොනේඩෝ එකේ සමුදේ දැක්කනම් ඒක මම බවට පත් වෙන තැන තමයි අර පුණීල කියන්නේ. ඒ ආයේක එකෙන් එතෙන් තමයි කොහමද ගන්න බලන්නේ ලෝකේ තියෙන එතෙන්දී රූප ඇද ගන්නවානේ. අපි නම් සංඥා සංකාර කොහමද ගන්න හදන්නේ ඒකෙන්. බොහොම දුපම වාක්‍යයක පුසසරණයි. අනිත්‍යත්වත් අපිට කියන්න බන. මම කැමති නිස් තත්දහගෙන උත්සන්න මගෙන් ප්‍රශ්න අහන්න එපා හොඳයි උත්සන්න. බ්‍රුණ මහත්මයා ඔබතුමාට වෙන්න. ඒ කියන්නේ මං කැමති බණ අහන්න. ඒකයි මම මේ කී ප්‍රශ්න අහන්න පා කියලා. හොඳයි. නැත්නම් රූප සංජීවිත කියන එකක් අනිත් අනිත් ආරූපය කොහොමද දැක්කේ කියන එක ගැන හිතනකොට දැන් ඉන්න තත්ත්වය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ ප්‍රමාණි අතරින් මම කියන මේ මයිතන තන තේම කියන දැන් උදාහරණයකට මෙතන දැන් ගොඩක් බලණීගේ කතා කරලා දිව්‍ය ලෝකේ යන එම අප්‍රඥ තමා ලෝකුව ගැන කතා කරලා මහ බ්‍රහ්මයා තමයි කියලා සමහර තැන් වල අපි තම ඉතිය මහ ප්‍රඥාට ඉතන ඒක වන්දනා කරන තියෙනවානේ වන්දනා කරනවා මහ ප්‍රඥා වන්දනා කරන එනිකේ ඒ තමයි තියන්නේ يعني ඒ තත්ත්වය හොඳයි කියන්නේ ප්‍රාර්ථනා කරන එතකොට ඒ තත්ත්වය හොඳයි කියලා ප්‍රාර්ථනා කරන එකට වඩා එතනත් සුතුවත් ආර්ය ශ්‍රාවකයාගේ තත්ත්වය එන ආවිල්ලද කියලා බලනකොට ඒක අපි එතනදී ඉන්නේ මම බලන්න මම අපි කියන එකට මම එතනින්ද ඉන්නේ කියන බලන මට පුතා සෑහෙනපත් වෙනවා. එහෙනම් එකින් එක මේක බලන් යන එක තමයි අපි තත්ත්වේ කොහොමද දිනවල තියෙන්නේ මගේ තත්ත්වේ කොතනද තියෙන්නේ කියන එක දිනු කරලා තියෙන්නේ කොහොමද මට දැන් ඔයක එතකොට කියනකොට හිතෙනවා අර ඒ හැමදෙරම හොඳයි කියපු තැන හොඳයි කියන එකේ වඩා හොඳයි කියන තැනට ගිහිල්ලත් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි තේරවස් දෙරුවන් සරණයි බ්‍රුණ මහත්මයා. හොඳයි මම අනිකුත් කල්‍යාණ මිත්‍රයෙකුට අවස්ථාව දෙන්නම් එකතු වෙන්න. හොඳ එනම නම කියලා කියන සේන මහත්මයා මේ සේන මහත්මයා සත්‍යතුමා මම ස්පර්ශ කරපු කොටසකින් මම ප්‍රශ්නයක් අහනවා අපි පොඩ්ඩ සාකච්ඡාවට ගන්න ඕනේ ඉඳ පසු සත්‍යතුමාට නැවතුමු. මේ emptiness nothingness කියන මේ දෙකේ වෙනස මොකක්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමතියි. මේ ඔබතුමාගෙන් මම පටන් ගන්නම් ඒක ගැන පොඩ්ඩක් අහන්න අනිත් අයට යොමු වෙන පස්සේ මොකක්ද මේ මේ දෙක වෙනස කොහොමද අපි පොඩ්ඩක් ඉස්මතු කරගන්න බලමුද? emptiness කියන එක මම තේරුම් ගත්තේ ජීවිත එකක් නැති වෙලා ඒක තිබුණ එකක් නැති වුණාම ඒක එම්ටි වෙනවා. දැන් හාල් ටික ඉවර වුණාම හාල් කෝණි හාල් ඉවර වුණාම හාල් එක ඉවර වුණ එක එම්ටිනස් එක. නැතිනස් එක කියන්නේ එතන එකක් තිබුණ තියෙන දෙයක් නැහැ තිබුණ නැහැ එකක්. තිබුණ නැත්තම් ඒක ඇති වෙන්නත් නැහැ නැති වෙන්නත් නැහැ. ඒක හාල් කියලා දෙයක් නැහැ. අපි කෝ දැන් කලුනික කියන එක. කරුණික කියලා දෙයක් නැහැ. ඉතින් කරුණික කියලා දෙයක් නැත්නම් ඒක නැතිනස් එක. හාල් වගේ එකක් ඒක තිබිලා නැති වුණා. ඒක emptiness. ඒ විදිහටම මම ඒක තේරුම් ගත්තේ. තේරුම් සම්මයි. තේරුම් සම්මයි මොසේනවත් බොහොම පිං. හොඳයි ශ්‍රීමති මහත්මිය මම ඔබතුමිට යොමු වෙන ශ්‍රීමති මහත්මිය අපි මේ කාරණාව ගැන පොඩ්ඩක් කියවම නැවත මට කියන්න. එතකොට අතන මේ ශුන්්‍යතාවයේ කියලා අපි මේ තථාගත දේශනාවේදී නිතරම ඇහෙනකොට මේ ශුන්්‍යතාවය කියලා කියන්නේ ඇත්තටම මේ දැන් අපි සේන මහත්මයා කී විදිහට කියපු emptiness එකද නැත්නම් nothingness එකද ශ්‍රීමති මහත්මිය? ශ්‍රීමති මහත්මිය අපිට ඇහෙන්නේ නැහැ. එතුමි සාකච්ඡාවෙන් ඉවත් වෙලාද? වෙන්නේ නැති නේද? මට පේන්නේ නැති නේද මම කතා කරේ. හොඳයි මම එහෙනම් වෙනත් කෙනෙකුට යමු වෙන්න. දෙලුක් මහත්මයා ඔබතුමාට මම යමු වෙන්න. මේ මට දැනගන්න මම අහන්නේ හොඳේ. තෙරුවන් සරණයි. මම දන්නේ ඉතින් එකවට මේ හරියටම කියන්න පුළුවන් දෙයක්ද කියලා අර ශුන්්‍යතාවයේ මොකකින්ද ශුන්‍ය කියන එක ඉතින් ගැන හිතන්න වෙනවා. මොකකින්ද ශුන්්‍යතාවයේ බලන්න ඕන කියලා. දැන් සේන මහත්මයා කියපු තැන එතනේ මං හිතන්නේ අරූපය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් එතනින් දැන් උදාහරණයක් වශයෙන් අපිට මෙතන ඉස්සරහා තියෙන දෙයක් තියෙනවා නම් ඒක නැත්තම් එතන අරූපය ඒකම තමයි අරූපය කියලා මට නම් තේරෙන්නේ. මොකද මේ අරූපය කියන එක රූපෙන් තොරව විස්තර කරන්න හැකියාවක් නැහැනේ. ඉතින් දැන් එතන ශුන්්‍යතාවයට වඩා එතන රූපයක් වගේ තමයි එතන තියෙන්නේ. මේ එහෙම තමයි මට තේරෙන්නේ. ඒක ශුන්‍යතාවය නැත්තන් ටිනස් නැත්තන් අතිනස් මන් දන්නේ මේ වචන කියනනම් ඒක ගන්නකොට එතනදී මොකකින්ද ශුන්‍ය කියන එක ගැන බලන්න වෙන්නේ. මොකද එතනදිත් අර ද්වේතාවෙන් මිදෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ මේ දෙකත් සංඥාවකට අහු වෙන නිසා. සූත්‍රයේ සම්බන්ධයෙන් පොඩි මේක මේ මම මේ කසින කොටස ගැන මට අවසනාවකට වගේ මුල කොටස පොඩ්ඩක් මගහැරුණා. මම දන්නේ මේ මේක භාවනාව කසින වඩන කල්යාණ මිත්‍රව ඉන්නවද කියලා. මොකද මේක මේ මේක මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණුත් ඒ වගේ මේක කොහොමද අපිට ප්‍රායෝගිකව යෙදවන්නේ කියන එක ගැන ටිකක් ප්‍රශ්න තියෙන. විශේෂයෙන්ම මේ මම නම් ඇත්තටම මේ තේජෝ ඒව නම් බලලා නැහැ. නමුත් අර රත් පාට කහ පාට නිල් පාට සුදු පාට වගේ රවුම් ඇඳලා ඒ විදිහට භාවනා කරලා තියෙනවා. දැන් අර ඒක මොහොමිට කරේ අර මේ සමතයක් වශයෙන් හිත එකතෙන් කරගන්න. නමුත් දැන් ඒ විතර එතනදී පැහැදිලි වෙන தත්ත්වය තමයි මට මේ සූත්‍රය දැන් සත්‍යජිතමා විස්තර කරනකොට දැන් අපි හිතමු මම රතු පාට ඒ වෘත්තය දිහා බලාගෙන ඉඳලා අපි හිතමු ඒක ගැන ඒක සම්පූර්ණයෙන් සමාලාට බලනකොට ඒක සම්පූර්ණයෙන් රතු පාට හත්පසම ඊට පස්සේ දැන් මේක ඇස් අරගෙන තියෙන தත්ත්වයක් නිසා දැන් ඊට පස්සේ මම නිල් පාට වෘත්තය දිහා බැලුවොත් ටික වෙලාවක් යනකොට මට ඇත්තටම රතු පාට පේන්නේ. අර නිල් පාට වෘත්තය නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ තැනකදී අර අත්‍යත්තික ඒ සංඥාවේ නැහැටි බලන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් ඉතින් මම ඇත්තටම කියන්නේ එහෙම ගොඩාක් දුරටම කරලා නැහැ මේක. ඉතින් මම කර කල්‍යාණ මිත්‍රෙක් මේ අනිත්‍යත් වෙනත් ඒ වගේම දැන් මේ තියෙන අනිත් තවෝ 10ක් තියෙනවනේ. ඉතින් ඒ පැත්තෙන් මොන හරි අත්දැකීම් තියෙනවා නම් ඉතින් අත්‍තරම මේක කරන්න පුළුවන් විදිහ අත්දැකීම් කියන්නේ මේ තමන් අත්දැකපු පුතේට ඒවත් හොඳයි. එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් ආකාර ගැන අතිවශයෙන් යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඒ වගේම මේ තථාගතයන් වහන්සේ අපිට මේ කියලා තියෙන ඒ තත්ත්වයන් ගැන අපිට ඒ අත්දකින්න පුළුවන් වෙන විදිහට ඒක ප්‍රතිපදාවට සම්බන්ධ වෙන විදියක් ගැන දැනගන්න පුළුවන් නම් ගොඩක් පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිටුක මහත්මයා. වෙනත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න. හසංග මහත්මයා කැමතිද එකතු වෙන්න? තෙරුවන් සරණයි. දැන් ඔබතුමා ආපු ප්‍රශ්නේ මේ يعني ඒකටම අදාළමද කියලා මම තේරෙන්නේ නැහැ. ඒත් පොඩ්ඩක් නිකන් මේ මට ඔළුවට ආපු එකක් මේ මං කියන නිකන් එකතු කරන්නම්. ඒක තව කරුණු කවුරු හරි එකතු කරන්න පුළුවන් නම් හොඳයි ඉතිරි තුනක්. මේ මහා වේදල්ල සූත්‍රයේ එක තැනක තියෙනවා මගේ මේ පොට්ටිස් ස්වාමීන් වහන්සේ අහනවා මේ සැදුත් ස්වාමීන් වහන්සේගෙන් ඇවැත්ති යම් අප්‍රමාණ නම්මු යම් චිත්ත විමුක්තියක් වේද ආකින් සංඥ නම්මු යම් චිත්ත විමුක්තියක් වේද යම් ශුන්‍යතරම් චිත්ත විමුක්තියක් වේද යම් අනිමිත්ත නම්මු චිත්ත විමුක්තියක් වේද මේ ධර්මයෝ නොඑක් අර්ථයත්තාහුද නොඑක් අක්ෂරයත්තාහුද නොහොත් එකම අර්ථයත්තාහුද අක්ෂර පමණක් වෙනස් වේද කියලා. එතන ඔබතුමා අහපු ඉස්සලා ප්‍රශ්නෙට සම්බන්ධද කියලා හිතුණා. මේ ශුන්‍යත කියන එකයි එහෙම ශුන්‍යත විමුක්තිය කියන එකයි ඊට පස්සේ සමාන ශුන්‍යත චේතෝ විමුක්තිය කියන එකයි ඒක ධර්මයන් උත්තරත ශුන්‍යතිත්වයේද අනිමිත්ත කියන එකයි ශුන්‍යත කියන එක කියන ඔබතුමා සමාන ඒ දෙකට සම්බන්ධද කියලා හිතුණා. එතන මේ පාර්ස සැදුත් ස්වාමීන් වහන්සේ කරන විස්තරයක් තියෙනවා. එතන ඒක අර්ථකින් සමාන වෙනවා, ඒක අර්ථකින් වෙනස් වෙනවා කියලා ටිකක් ටිකට තියෙනවා. අන්න එතන සඳහන් වෙන ටික ඔය ඔබතුමා අහපු ප්‍රශ්නෙට සම්බන්ධද කියලා හිතුණා. ඒක පොඩ්ඩක් පසු වෙලා පතර ගත්තොත් ඒකට සමහර විට උත්තරයක් හම්බෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඊළඟ සැරේ අපි කාරණා ඔය තමයි මම ඉස්මතු කරපු සූත්‍ර දේශනාවත් බිලාක ඉස්සරහට අරගෙන කතා කරන්න බලමු තවදුරටත්. සත්‍යත්වමානි මම සත්‍යත්වමට වෙන සත්‍යත්වමානි මේ සාකච්ඡාව මේ මෙතොක් වෙච්ච සාකච්ඡාව සම්බන්ධයෙන් අපිට යමක් ඉස්මතු කර දෙන්න තිරුවන් සර්. සරණයි මෙතෙන්දි මේ සූත්‍රයේදී අවසාන විදේ බුදුහාන්තු කියන අවසාන දේට එතකොට තේරෙන අයගෙ කිව්වේ කියලා. එම් බොහොමදර අසංග මහත්මේ සම්බ කතා කරපුවේ ඒ විමුක්ති හේතු විමුක්ති හතර ගැන. ඒකේද අර කවුද දිලෘක් මහත්මයාගේ ප්‍රශ්නයට සම්බන්ධ වෙනවා. ඒකට පිළිතුරක් හොයා ගන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ දෙපැත්තක දෙයක්. මෙතෙන්දි ඊටාම සාකච්ඡා කරේ සංඥා ගැන. විපස්සනා ගැන නෙවෙයි ඊටාම. මේ ලෝකේ මේ සත්‍ය තත්ත්වයන් තියෙනවා. පටන් ගත්ත කුසල රජුරන්ගේ. අපි තාම පොරබදන් ඒ තත්ත්වෙනේ. ඉතින් ඊට පස්සේ කුසල රජු මොකද්ද? මහා බ්‍රහ්ම බැලුවා. අනේ වගේ තත්ත්ව. ඊට පස්සේ අජත්තේ තියෙන සංඥාවලට එනවා. අජත්තේ දිනු කරන්න පුළුවන් කියන්නේ. ඒකෙත් තිහල තත්ත්වයන් තියෙන ඒක ගෙරොත් එහෙනම් මේකෙන් මේ තත්ත්වයට යන එකටත් අයිබුවන් කියන්න. මං අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ භික්ෂුන්ට පරම දිට්ඨ ධම්ම නිබ්බානයක් ගැන කියනවා කියලා. එතකොට එතෙන්දි බුදුහාම කියනවා මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාන කියන්නේ මේ ලෝකෙදීම අත්දකින්න පුළුවන් නිබ්බුතිය. ඒ අතරින් හොඳම එක තමයි පරම දිට්ඨ ධම්ම නිබ්බානයෙන් හොඳම එක තමයි චන්නම් පස්සාතනානම් සමුදයංච අත්ථංගමංච අසාදාන්ත ආදීනවන්ත නිස්සරණන්ත යථා භූතං විදිට්වා අනුපාදා විමුක්ඛෝ. දැන් ඒතර අපි අජ්ජත්‍යයක් තියෙනවනේ, උපාදින්නත්‍යයක් තියෙනවා. ඒකේ දැන් අපි පාවිච්චි කරන දැන් අර අභිභායතන ආකින්චඤ්ඤායතන ඒවා වලට යන්න කලින් දැනට පාවිච්චි කරන ආයතන ටිකක් තියෙනවනේ මේ අර ඉන්ද්‍රියන් එකතු කරගෙන. චන්නම් පස්සාතනන් කිව්ව ටික දැන් අපිට අත්දකින්න පුළුවන් දෙන්නේ. සඤ්ඤා වේදනා තියෙන හින්දා ඒකේ සමුදයංච අත්තංගමංච සමුදයක් තියෙනවා, අයින් විල්ලක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. ඒක මතු වෙලා එනවා, මේක නැති වෙලා යනවා. අසාදංච ඒ විතරක් නෙවෙයි, දැන් ඒකේ දැන් අර වර්ණ ලෝකයක් තියෙන හින්දා දැන් ඒකේ ආස්වාදයක්කුත් තියෙනවා. ඒක ආස්වාදයක් කියන්නේ මේකෙ විඳින්න පුළුවන් නේ කියලා. ආස්වාදය කියන්නේ මේ කාමම නෙවෙයි, භවතණ්හාවක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මට ඉන්න තැනක් තියෙනවා කියලා පේනවා. ආදීනවංච ඒකරණික ආදීනයකුත් තියෙනවා කියලා දන්නවා. නිස්සරණත් ඒකෙන් අයින් වෙන්න පුළුවන් කියලා තේරෙනවා. ඒකයි වැදගත්. නිස්සරණේකුත් තියෙනවා කියලා. ඒ නිස්සරණයයි උඩට. සමුදය, අත්ංගම, අස්සාද ආදීන මේ නිස්සරණ යථා භූතං විදිට්වා. ඒ තියෙන විදිහට දැකලා ඒක වෙන සිදු වෙන විදිහට දැකලා අනුපාදා විමුක්ඛෝ. ඒක තමයි අග්ගයි කියලා කියන්නේ. ඒත දග්ගම්බිකේ මන් 10 වෙනි කොටස කියන්නේ තේරුම් ගන්න. ඒවං වාදින්කෝ මහා මම් බික්කවේ එව මක්කයි. මේ විදිහට කරුණ කරුණු කියලා දෙන මේ විදිහට කරුණු ප්‍රකාශ කරන මට ඒකේ සමන බ්‍රාහමණ සමහර ශ්‍රමණයෝ සමහර බ්‍රාහමණයෝ අසතා නොගැලපෙන විදිහට මේ වචන ඒකට අදාළ විදිහට පරිවර්තනය වෙන්නේ නැහැ මොදේ තුච්ඡා හිස්ස මුසා අභූතේන අභාචිකං එහෙම බුදුහාර එහෙම කියන්නේ නමුත් ඒ කට්ටිය චෝදනා කරන සමනෝ ගෞතමෝ න කාමනම් පරිඤ්ඤම් පඤ්ඤාපීති න රූපානම් පරිඤ්ඤම් පඤ්ඤාපීති න වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපීති කියලා චෝදනාවක් කරනවා ඒවත් දැන් පාලි දන්නවනේ කියනකොටම මේ රූපත්වය නැත්තම් කාමයේ කාමත්‍ය මේ බැඳිලා යන හැටි සංඥාවට බැඳිලා සත්වය යන හැටි මේ සතාගිතයන් ශ්‍රමණ ගෞතමෙන් කියලා දෙන්නේ නෑනේ මේ රූපයන් කොතේරුම් සම්පූර්ණයෙන් දැනගන්න ඇති කියලා දෙන්නේ නෑනේ මේ වේදනාව තේරුම් ගන්න ශ්‍රමණ ගෞතමෙන් කියලා දෙන්නේ නෑ කියලා බොහෝම මේ නොගැලපෙන චෝදනාවක් කරනවා ඊට පස්සේ බුදුහාම කියනවා භික්ෂුවරණි මං කාමයන්ගේ කාමයන් කියන්නේ අපි බැඳෙන තැන් තියෙනවා අපි දන්නවනේ අර ඉෂ්ඨාකාන්ත මනාව රූප තියෙනවා අර තණ්හා පටන් ගන්න තැන් කියලා පිපි සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගත්තේ ඒ කාමයන්ගේ ප්‍රඥා පරිඥා කියලා කියන්නේ පූර්ණ අවබෝධයක් සම්පූර්ණයෙන් දැන ගැනීම පරිඥා පරිඤ්ඤය යන්තිමේ බික්කවේ කියලා කිව්වර අනනුසුතේ ධම්මේසු කියනකොට ඒ විදියට අංග සම්පූර්ණයෙන් පූර්ණත්වයෙන් අවබෝධ කරගන්න ගැනීම මං අනුමත කරනවා ඒකයි රූපයන්ගේ වේදනාවන්ගේ දැන ගැනීම අත්‍යවශ්‍ය කියලා මං කියන දිත්තේව ධම්මේ නිච්ඡාතෝ නිබ්බුතෝ සීති බුතු අනුපාදා පරිනිබ්බාන මේ ශරීරය ඔය ඇස් දෙක ඔය කන් දෙක ඔය යුනිෆෝම් එක තියෙද්දීම මේ නමත් එක්ක තියෙද්දි අන්තිම හුස්ම ටිකක් ඉවර වෙන්න කලින් මේකෙන් සිහිල් වෙන්න පුළුවන් නිබ්බුත වෙන්න පුළුවන් අනුපාදා පරිනිබ්බාන නොකිසිවක් බාටපත් වෙලා නැත්නම් කිසි දෙයක් රූප වේදනා සංඥා සංකාර සහ විඥානත්තේ අර සත්ත්ව භාවයේ දිනු වෙච්ච හැටි කිව්වේ එකක් ඔකටවත් ස්ටේෂන් එකක් කියලා හිතා ගන්න නැතිව සමුදේ සහ නිරෝධය දැක්කා තින් නිබ්බානේ අනුපාදා විමුක් පරිනිබ්බාන කිව්වේ ඒකයි මං කියලා දෙන්නේ කියලා උදාහරණ කියනවා. ඒතර මේ භික්ෂුරුන්ට හේතු තියන්ට ඇති මොනවා හරි එකක් කියන්න ද කෝසල රජුරන්ගේ පටන් ගත්ත ඊට පස්සේ මහා බ්‍රහ්ම තත්ත්වයට ගියා මේ ඒ කාලෙත් පිට පිළිගැනීම ඊට පස්සේ සංඥාවල් මේ අජත්‍ය දිනු කරන්න පුළුවන් පැති බැලුව එක එකනාට එක එක ඇන්ගල් එකෙන් ලෝකය බලන්න පුළුවන් ඒකයි කිව්වේ මේ හැකන දිවනාසය කියන්නේ ඉන්ද්‍රිය පහයි මේ ශරීරය ඒකෙන් ඉන්ද්‍රිය පහ යොමු කරගෙන නෙමෙයි මනෝලසත් ගැඹුරට ගිහිලා අජත්‍ය කිව්වේ ඒකයි ගැඹුරුම පතලේ තියෙන හැකියාව දිනු කරන්න දැන් චිත්‍ර දෙන කෙනෙක් දිහා බලන් හිටුත් ඒ අපිට පේනවනේ එක්තරා හැකියාවක් දිනු කරන්න හැටි යා මම අපි ඇහැ ඉස්සරහාම වන සමහරට විශාල ගංගාවක් හිම රාශියක් හිමාලයක් බුදුවැරේ කාන්තාවක් ආලම ගොඩනගිල්ල දියල කිදින මවල පෙන්නන්නේ මේ විදියට ඒ අර ඇතුලේ තියෙන සංඥා වර්ගින අඳින්ම ඒ වගේ මේ අජත්තේ තියෙන සංඥාවල් ගොඩන ගන්න පුළුවන් විදි ඒ අජත්තේ අරූපේ කරගෙන අටළු සුදු පාටින්ම ලෝකෙ අඳින්න පුළුවන් වගේ නමුත් බුදුහාමර කියන්නේ ඒකත් අනිච්චයි ඒක විපරිණාමයක් ඔකදක සංකතයක් ඉඳලා එකටත් ආයිබෝන් කියන්නේ අන්තිමට දෙලිවි එක මේ කසින බඩපු අය ඉන්නවනම් හොඳයි ඒක මේ මානන් දන්නේ එකම ජර්මන් භික්ෂුවක එක කලා කියලා විතරයි දන්නේ යා නිල කසිනි යට පේන හැටි යා ලෝකේ මේ හැලව ගැනේ චිත්‍රකාරී කැත්තේම එකනක චිත්‍රයක් ඇඳුත්තේම එක විශාල ප්‍රතික්‍රියාවක් විකුණන්න පුළුවන් ඒ தත්ත්වය කියන එතකොට එයා විස්තරයක් කරා කොහොමද නීල කසිනකොට එයාට පේන්නේ කියලා නීල විද්‍යට ඇත්‍රෙන්ද ඊට පස්සේ බුදුගේ එයා ඇඳලා පෙන්නවා මේ ඇඳලා තියෙනවා ඒක මේ ඔක්කොම නිල් පාටට එයාට සංඥාව ආව හැටි එයා කාටවත් කිව්වේ නැහැ ඒක මොකද්ද කියලා උතර ධර්ම සාකච්ඡාල්දී විස්තර කරනවා තමයි ගුරුරුන්ට ඒක අර නිල විදියට දකින්න ඇත්තේ නිල කසිනින්ද අපි මෙතෙන්දී අපි කසින භාවනා කරන හැටි ගැන නෙවෙයි අද කතා කරේ කෙනුත්තර විඥාන කසිනේ කියලා ඒක පවා තින්ට පවන වලින්ද කියන එක තමයි විස්තර කෙරේ බුදු සරණයි දැන් 10යි 4යි වෙලාව බුදු සරණයි සත්‍යීතුමානි හොඳ අපිට සාකච්ඡා නිමා කරන්න වෙලාව ලැබිලා තින්නේ මම හිතනවා අද දවසේ දිසාකච්ඡාව අපි බොහෝ වෙනම දෙනාම කරන අදහස් සහ තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබුණ බොම්පෙන් එවන සත්‍යීතුමානි අපි ලබන සත්‍යීත සාකච්ඡාවට සඳහාත් මම ඉතාම ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරන්නම් අපිට ගණපන සූත්‍ර දේශනාවක් යෝජනා කරන්න කියලා මම හිතනවා මේ විදිහෙන් ටිකක් වඩාත් සුදුසුයි ටිකක් දවසකට කියලා සත්‍යීතුමානි මම එහෙම සත්‍යීතුමාට මෙහෙම වෙන්නම් එවන අද සාකච්ඡා නිමා කරන්න සම්බුදු සරණයි මේ සූත්‍රයේ තව කොටස් තුනක් තියෙනවා 8 9 10 ඒ ටිකට් කතා කරලා තව මොනවද දුරව කතා කරන්න පුළුවන් වෙනවා එසේසින් 8 9 8 වෙනි එක බොහොම ගැඹුරුයි තව ඒකට අදාළ කරුණු මන් සූත්‍රයක් කතා කරනකොට ඒක පමණයි කතා කරන්න මේ අර බොහොම බන්දර මහවේදල් සූත්‍රයේ කරුණ දෙකපේක කොච්චර හොඳද හැමෝම තුම් අදහස් කියලා දුන්නේ බුදු සරණ සසර දී හැම වීමේදී දක්වන උනන්දු වීම බොහොම හොඳයි සම්මා සම්බුදු සරණ දලුවත් මහතර පින් අපි සිත් පිරිසිදු පිවිතුරු නිර්මලයි පිරිසි සිතින් හොඳ පැතුම් රසක් කරමු අධිෂ්ඨාන රසත් ඇති කරගමු මේ ජීවිතේ මේ භවයේ මේ දරාගෙන පෝෂණය කළ මෑනියන් කායික හා මානසික වශයෙන් සුබත් බලවත් ප්‍රඥානන්ද පරම වූ යහපත් වූ දකින්න මේ පුණ්‍ය චේතනාසේ කුසල චේතනා විපස්සනා අධ්‍යක්ෂින් සියල්ල අපේ නිසා අපේ ඉදිරිදී මඟ තවදුරටත් වාසනාවන්ත වේවා අවේදිත වාසයෙන්ද සුපත් වේවා සසර ප්‍රයත්න ඇති දුරු උදාර ගති පැවතු මෙති මිත්‍රන් මිත්‍රයන් පමණක් ඇසුරකින් ලැබීවා අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිසව මෙහෙයක් සිදු කරන සඳහා අප තුළ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව ක්‍රමෙන් මොහුකුරා ගොස් පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු කල්‍යාණ මිත්‍රන් වුණාට පින් බුදු සරණයි ඒ තථාගතයන් වහන්සේ තුම්ම ධර්මයක් අපට කියලා දෙන අතිශයින්ම දුෂ්කර එක අවබෝධ කරගන්න අනනුසුත ධම්ම අපට පෙන්වා දුන් තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනා කරමු ප්‍රණිපාත කරමු නමස්කාර කරමු සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු හැම දිනාටම තෙරුවන් සරණයි